නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම්. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසෙස්සාමි. සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදං චාති. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, ඇනහිම්හි ශ්‍රී රතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනෙහි 2020 වර්ෂයේහි පෙබරවාරි මාසයේ නවන් මාස පොන් පොහොදා සීල සමාදන් වෙච්ච පින්නතුන් දැන් මේ බලාපොරොත්තු වන්නේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට ඇහුම්කන් දීමට. පින්නතුනි, ලෝකයේ ඊතාම දීර්ඝ කාලයකට වරක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් අහනට අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ ඒක තමන්ගේ ජීවිතයේ ලොකු භාග්යයක්. සුගතියක උත්පත්තියක් ලැබලා අස්කන්නාසාදී අංග විකලත්‍රයක් නොමැතිව මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදලා යම් කිසි කෙනෙකුට දහමට සමීප වෙනට අවස්ථාවක් ලැබීම බුදු දහමේ සලකන්නේ ෂණ සම්පත්තිය කියලා. ෂණ සම්පත්තිය කියන්නේ ඊතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියලා. ධර්මයේ සඳහන් වෙනවා අපායට ගිහිපු කෙනෙක් අපායේ ඉන්න සත්වයෙක් නැවත සුගතියකට එනවායි කියන එක හරියට වියසිදුරෙන් අර කනකැස් පෑවෙක් අහස දකින්න හා සමාන දුර්ලභ කාරණයක් කියලා. වියදණ්ඩක් මොහොතට ගිහිල්ලා ඒ වියදණ්ඩ තැන් තැන්වල පාවෙමින් තියෙන අතරේදී අවුරුදු 100කට වරක් උඩට එන එකහක් විතරක් පේන මේ කැස්බෑවා කියන සතා අවුරුදු 100කට වරක් එන අවස්ථාවේදී අර විය සිදුරෙම්ම ඇහැ යොමු වෙලා ඇස් දෙකක් තියෙනවා නම් දෙකෙන් මොකක් හරි වෙන්න පුළුවන්නේ නමුත් මේ සතාගේ එක හැය තියෙන්නේ ඒ ඇහැ, ඒ එකම හැට ඒ වියසිදුර සමීප වෙලා එතනින් අහස දකින්නවායි කියන එක ඒක හිතාගන්නවත් බැරි දුර්ලභ අවස්ථාවක්. ඉතින් අපාගත වෙච්ච කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක සලකන්නේ මෙන්න මේ වගේ දුර්ලභ අවස්ථාවක් කියලා. ඉතින් අපි අන්නේ දුර්ලභ අවස්ථාව ළඟපු අය. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මනුස්ස ලෝකයට අපි නොඑක අවස්ථාවල ඇවිල්ලා තියෙනවා. ආවත් බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහන්නට අවස්ථාව තියෙන අවස්ථාවක ඉපදෙන්නට ලැබීම සලකන්නේ නැවත අර විදියටම කනකස් බෑවේ වියසිදුරෙන් අහස දකින්නා සමානයි කියලා. එතකොට පිනතුනේ අපේ කොච්චර කඩේම් ගානක් පසු කරලා ඇවිල්ලාද කියන එක ඔබට හිතාගන්න පුළුවන්. අන්නේ විදියට කිසියම් කෙනෙකුට දහමක් අහන ලැබෙන්නේ එකාතකින් සසර කළා වූ ලොකු පින්කමල අනිසංසයක්. පින්කම් විතරක් නෙවෙයි, ඒ පින්කම් කරන අතරේදී අපි ප්‍රාර්ථනා කළ තියෙනවා මේ වගේ සද්ධර්මය අහනට සුදුසු පරිසරයක අපට වාසයට ලැබෙන්න, බාහිර කරදර කම්කටොළු නැති. ඒ විතරක් නෙවෙයි, ඒ දහම අහන්නට සුදුසු විවේකයක් තියෙන පරිසරයක විවේකී ලැබෙන විදිහේ ජීවිතයක් අපට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. අනේ ප්‍රාර්ථනාව අපි භුක්ති විඳින අවස්ථාව. වෙනත් විදිහකින් කියනවා නම් සද්ධර්මයක් ශ්‍රවණය කරන අවස්ථාව කියලා කියන්නේ අපි ඒකට කලින් ගාස්සු ගෙවලා තියෙන්නේ, ප්‍රීෆේඩ් කරලා තියෙන අපි පින්කම් වලින් අපි ඒකට සම්පූර්ණම ගාස්සු ගෙවලා තමයි අද අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔබ මෙතෙන්ට එනකොටම මේ ශාලාවල් සෝදානම් කළා, කොට දාලා, දානි සෝදානම් කළා කට්ටිය, හාමුදුරන්ට ආරාධනා කළා. මේ ඔක්කොම ටික ඔබ වෙනුවෙන් හේතුඵල ධම් ටික සකස් වෙලා තියෙනවා. ඒ සකස් වෙලා තියෙන නිකන් නෙවෙයි, ඔබම කලින් ඒකට ගාස්සු ගෙවලා, පින නැමැති ගාස්සු ගෙවලා. ඔබ යම් කිසි දෙයක් කලින් ඇනවුම් කරෝති මුදල් ගෙවලා ඔබට ඒක ලැබෙනවා. ඔබ යම්කිසි තැනකට ගිහිල්ලා යම්කිසි නේවාසිකාගාරයකට හෝ යම්කිසි ස්ථානයකට ඔබ පදිංචියට කලින්ම ඔන්ලයින් ඒකට ගාස්සු ගෙවලා තිබ්බොත් ඔබට කලින් මේක අවශ්‍ය දේවල් ටික සූදානම් වෙලා තියෙනවා. අන්න ඒ වගේම තමයි පින්නතුනි, ඔබ අද මේ භුක්ති විඳින සද්ධර්ම වරප්‍රසාදයට ඔබ කලින්ම ගාස්සු ගෙවලා ඉන්නේ. ඒ නිසා ඔබ ණය නැහැ. හැබැයි පින්නතුනි, අන්න ඒක ලැබෙනකොට ඔබ බුද්ධිමත් වෙන්නට ඕනේ, මේකේ වටිනාකම තේරුම් ගන්න. එහෙම නැත්නම් ඔබට මේකේ නියමානිසංස ලැබෙන්නේ නැහැ. මේකේ දුර්ලභත්වය, මේකේ වටිනාකම, මේකේ ආනිසංස තේරුම් ගත්ත පමණට තමයි ඔබට මේ දහම තුල ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ දහමගේදී පින්නතුනි ප්‍රධාන සාධකයක් තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන කාරණේ. කල්‍යාණ මිත්‍රත්වයේ තුලින් තමයි අපට සද්ධර්මය ලැබෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වය කියලා කියන්නේ මේ සදහාමග විස්තර කරන පුද්ගලයෙක් හෝ පොතපතක් හෝ දැන් කාලේ හැටියට වෙබ්සයිට් එකක් හෝ අපට ලැබීම. මෙන්න මේ ඔස්සේ තමයි අපි ධර්මයේ තුල ඉදිරියට යන්නේ. කල්‍යාණ මිත්‍රත්වයක් නිකන් ලැබෙන්නේ නැහැ, ඒකත් සසර පිනකට ලැබෙන්නේ. ඒ කල්‍යාණ මිත්‍රත්වය ලැබෙනකොට පින්නතුණේ කාරණා කිහිපයක් සම්පූර්ණ වෙන්නට ඕන. බොහෝ විට අපි හිතන්නේ කල්‍යාණ මිත්‍රයෙක් ලැබුණු ගමන් ඔක්කොම සිද්ධ වෙයි කියලා නේ. නමුත් එහෙමත් නෑ පින්නතුනි. මේකේ අවස්ථා කීපයක් තියෙනවා. ධර්මයේ සඳහන් කරලා තියෙනවා කල්‍යාණ මිත්‍තතා, කල්‍යාණ සහායතා, කල්‍යාණ සම්පවංකතා කියලා. අවස්ථා තුනක් මේක පසු කරන්නට ඕන කල්‍යාණ මිත්‍රත්වයේ. පළවෙනි එක තමයි කල්‍යාණ මිත්‍තතා. කල්‍යාණ මිත්‍රයන් ඉන්නට ඕන. හිටියට විතරක් ප්‍රමාණවත් නෑ. කල්‍යාණ සහායතා, කල්‍යාණ මිත්‍රයන් සහාය කරගෙන, උදව් කරගෙන, මිතුරන් කරගෙන ඉන්නට ඕන. සමහර විට අපිට කල්‍යාණ මිත්‍රයන් ලැබෙනවා, කල්‍යාණ මිත්‍රයන්ට සමීප වෙන්න අපි දක්ෂ නැහැ. අපේ ළඟ තියෙන අඩුපාඩු නිසා අපිව විසුවේල යනවා. ඒ නිසා කල්‍යාණ මිත්‍රයන් මිතුරු කරගන්නටත් ඕන. මිතුරන් හදාගන්න වෙනම ස්කිල්ස් තියෙනවා. ඒකටත් Taman දක්ෂ වෙන්නට ඕන. මිතුරන් එක්කකට අහවලා මගේ යාළුවෙක් කියලා හිටියත් වැඩක් නැහැ. කල්‍යාණ සම්පවංකතා කියලා කාරණයක් තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ වචනයට දෙසවන් යොමු කරන්නට ඕන, නැමෙන්නට ඕන. මෙන්න මේ තුනම එකට යන්නට ඕන පින්තුනි. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා මේ අවස්ථා තුනක් පසුකල යන්නට ඕන. කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන, කල්යාණ මිත්‍රයන් මිතුරන් කරගන්නට ඕන, සුහද කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඕන් කියන ධ්‍යාන සූදානම් වෙන්නටත් ඕන. මෙන්න මේ ඔස්සේ තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මෙතෙන්දී ප්‍රධාන කාරණයක් තමයි තමන්ගේ තියෙන ගුණධම් ටිකේ ස්වභාවය. අපේ ගුණධම්ෙන් ඉහළට යන්න යන තමයි ඉහළම මට්ටමේ මිතුරන් අපට හම් වෙන්නේ. අපි මානසිකව පිරිහෙනකොට ඒ වගේම පිරිචය තමයි අපට පල්ලෙහාදී හමු වෙන්නේ. දිනෙන් දින පින්නතුනේ තමන්ගේ ළඟ ගුණධම් දිනු කරගන්නට ඕන. මොනවද ගුණධම් කියලා කියන්නේ? ප්‍රාථමික මට්ටමෙන් පරිත්‍යාග සීලය වෙන්නට ඕන. දන් දෙන්නට ඕන. දන් දෙන්නට කියන්නේ තියෙන ටික ඔක්කොම දෙන කතාවක් නෙමෙයි මේ කියන්නේ. නිතර කෙනෙකුට උදව් කරන මානසිකත්වයක ඉන්නට ඕන. අපට යමක් දෙන්න බැරි වුණත් වෙනත් කෙනෙක් හරි දානයක් දෙන වෙලාවකදී සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන් ඉදේ මානසිකත්වයක ඉන්නට ඕන. සමහර විට පින්නතුනේ ඒක කරන්න බෑ. ඒ හිතේ පරිත්‍යාග සීලීත්වයේ අදහස නැත්නම් වෙන කෙනෙක් පින්කමක් කරනකොටවත් අනුමෝදන් වෙන අදහසක් ඉන්නේ නැහැ. තමන්ගේ හිතේ යටින් කියනවා, අයියෝ මෙච්චර මොකටද දෙන්නේ? මේ වැඩේනේ. මේක ලොකු වැඩේනේ. මීට වඩා පොඩියට හැදුවනම් හොඳයිනේ. අපරාධේ සල්ලි. මීට වඩා හොඳයිනේ දුප්පත් මිනිස්සු ටිකට කෑම ටිකක් අරන් දුන්න නම්. මේ වගේ වෙන වෙන පැතිවලට හිත යනවා. ඒ කරන පින්කම අනුමෝදන් වෙන්න තමන්ට හදවතින් උනන්දුවක් නැහැ. ඇයි එහෙම නැත්තේ? අර තමන්ගේ තියෙන ලොකු මසුරුකම විසින් මේක වළක්වනවා. කරන් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් තමානිතර පරිත්‍යාගශීලී නම් තමන්ගේ අතේ දෙයක් නැති වුණත් වෙන කෙනෙක් පින්කම කරනකොට හරියම සතුටෙන් සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. දාන සහායතා කියලා කාරණයක් තියෙනවා. දාන සහායක කියලා. අනේ දන් දෙන අයට උදව් කරනවා. ශ්‍රමයෙන් හරි උදව් කරනවා. ඒකට සතුට වෙනවා. සාදුකාර දෙනවා. මෙන්න මේ දේ තමන්ගේ ළඟ මුලින්ම තියෙන්නට ඕන. දෙවෙනි කාරණය තමයි හැකිතාක දුරට සිල්වත් වෙන්නට ඕන. කායික වාචික සංවරය ඇති කරගන්නට ඕන. මෙන්න මේකත් දහමට නැඹුරු වෙන්න හේතු වෙන කාරණයක්. සිල්වත් බව. සිල්වත් වෙන පමණට තමන්ට ඒ වගේම සිල්වත් අය තමයි මුණගැහෙන්නේ. තුන්වෙනි කාරණය තමයි මෛත්‍රී සාගත වෙන්නට ඕන. නිතර අනිත් අය කෙරෙහි සුහද බව මෛත්‍රිය දිනු කරන්නට ඕන. දැන් මේ මානසික සුවයක් කරා අපි යන ගමන. එතකොට දන් දෙන බව, දන් දෙන දේවල් අනුමෝදන් වෙන බව, සිල්වන්ත බව සහ මෛත්‍රිය කියන මෙන්න මේ ගුණාංගات එක්ක ඊට අමතරව කළගුණ සැලකීම කියන මෙන්න මේ කරුණු ටික අපට මූලික ගුණාංග විදියට අවශ්‍ය වෙනවා ධම්මගේ ඉදිරියට යද්දී. මොනවද මේ ගුණාංග ටික? දන් දීම, පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත බව, කායික වාචික සංවරය, මෛත්‍රී සාගත බව, කළගුණ සලකන, කළගුණ දන්නා බව. මෙන්න මේ ගුණාංග ටික පින්නොතුණි ආරම්භක පියවරක් විදියට අපට අවශ්‍ය වෙනවා කල්යාණ මිත්‍රත්වයේක ඉදිරියට යන්න. මේ වගේ ලොකු අඩුපාඩුකම් තිබුණොත් අපිට දිගින් දිගටම කල්යාණ මිත්‍රයන් එක්ක ඉදිරියට යන්න අමාරුයි. කල්යාණ මිත්‍රයන් මගදී අපෙන් හැලෙනවා. එනිසා නිතර නිතරම බලන්න මේ ගුණාංග වලින් තමා දිනෙන් දින දිනු වෙනවාද කියලා. ඒක මූලික පදනම. මේ කාරණාවලින් ආරම්භ වෙලා පින්නතුනේ තවත් ඉදිරියට යනකොට තහමේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනකොට සාමාන්‍ය ලෞකික සම්මාදිට්ඨිය ඉඳලා දාන ආදී පින්දහම් සිදු කරගෙන සුගතිගාමී වීමට අවශ්‍ය පදනමක් විදියට මේ ගුණාංග ටික ප්‍රමාණවත්. මේ ගුණාංග ටිකෙන් අපිට සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ නිවනට සමීප වෙනකොට තමන්ගේ හිතේ තියෙන රාග ආදී කෙලෙස් අවිද්‍යා සංයෝජනය මේව සාමූලින්ම ප්‍රහීණ කරන්න යන මේ වේගවත් සම්බුදු දහම තුල පිනුතුණි මීටත් වඩා සුවිශේෂ ගුණ දහම් අපේ ළඟ තියෙනට ඕන. මොනවද ඒ ගුණ දහම්? ඒ ගුණාංග තමයි පිනුතුණි කරණීමෙත සූත්‍රය කියන්නේ. දැන් බලන්න කරණීමෙත සූත්‍රයේ තියෙනවද දන් දෙන්න කියලා? කරණීමෙත සූත්‍රයේ තියෙනවද අම්මට තාත්තට සලකන්න කියලා? කරණීමෙත සූත්‍රයේ තියෙනවද කලගුණ සලකන්න කියලා? නෑ නේ නේ. එහෙනම් බුදුහාමරට වැරදිලාද? යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් මෙන්න මේ ගුණාංග ටික නිවනට ඍජුව හේතු වන දේවල්. පින්නතුනි මෙතනින් ඊටාම පැහැදිලිව පේනවා සාමාන්‍ය සුගතිගාමී වෙන්න අර පංචශීලය ආරක්ෂා කිරීම මේ ආදී දන් දීම ආදී මූලික ගුණාංග ටික අවශ්‍යයි. එතනින් පටන් ගන්න මේ ධම ගැඹුරට යනකොට විශේෂයෙන් සති සම්පජඤ්ඤය දිනු කරනකොට අවිද්‍යා නීවරණය ප්‍රහීණ කිරීම සඳහා යන ගමනේදී අර සාමාන්‍ය ගුණාංග වලට වඩා ඉහළින් ගිහිව තව ටිකක් අවශ්‍ය වෙනවා. එතන ගුණ 14ක් ගැන කියනවා. මොනවද ඒ ගුණාංග? ඒ ඔව් සක්කෝ උජෝච කියන එතනින් පටන් අරන් ගුණ දහම් 14ක් ගැන කියනවා. ඒ ගුණ දහම් 14ම නැවත කොටස් තුනකට ගොනු කරන්න පුළුවන්. සංක්ෂිප්ත කරන්න පුළුවන්. මොනවද ඒ? එකක් තමයි ඍජු බව කියන එක. අවංක වෙන්නට ඕන. දෙවෙනි කාරණේ සුවච කියන එක. ඇක්ටිව් ලිස්නින් කියන එක. හොඳට සාවධානව ඇහුම්කන් දෙන්න ඕනේ යමක් කියනකොට. ඊළඟ කාරණේ තමයි නිපක කියන එක. ස්ථානෝචිත ප්‍රඥාව නුවණ කියන එක. මෙන්න මේ තුන පින්නතුනේ ප්‍රධාන සාධක. මේත් එක්ක යන මෛත්‍රියක් කියනට ඕන මේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්නට. මොනවද ප්‍රධාන ගුණාංග ටික? ඕ ඍජු බව, අවංක බව, ඕ සුවච බව. සුවච කියන්නේ කීකරු වීමම නෙවෙයි. ඕ සාවධාන වැහුම් කන්දීම යමක් යමෙක් කියනකොට හොඳට අවධානයෙන් අහගන්නට ඕන ඒකේ තියෙන නිවැරදිතාවය. ඒකෙන් කියන්නේ කියන දේ එහෙමම පිළිපදින්න ඒකට කීකරු වන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. කීකරු වීම කියන එක ගුණධමයක් විදිහට බුදුදහමේ කියන්නේ. අපි බොහෝ වෙලට සුවජ කියන වචනේ කියව ගමන් හිතන්නේ ඔබේඩියන්ස් කියන එක. ඔබේඩියන්ස් එක නෙමෙයි පින්නතනි. කීකරුකම කියන එක බුදුදහමේ ගුණාංගයක් විදිහට කියන්නේ නැහැ. කීකරුකම කියන්නේ වෙනත් කෙනෙක් වැඩිහිටියෙක් හෝ ගුරුවරයෙක් යමක් කියනවා නම් ඒ කියන විදිහටම කරන එක. ඒකට කියන්නේ කීකරු කියලා. නමුත් සුවජ කියන ඊට වඩා ගැඹුරු දෙයක් යමෙක් කියනකොට හොඳට සාවධානයෙන් අහුම්කන් දෙන බව. මේ ශාසනයෙන් හිටිය කීකරුම කෙනා කවුද? ඔබ අපි සාමාන්‍යයෙන් කියනවා. නමුත් වෙනතන ඊටත් වඩා ඉහළට ගියපු කීකරු කෙනෙක් අපට මොන ගහනවා? කවුද? ඒ තමයි අඟුලිමාල. ගුරුවරයෙක් කිව්වා 1000ක් මරල ඇඟිලි ගේන කියලා වැඩේ පටන් ගත්තා. කිව්ව විදියටම කළා. ඒක තමයි කීකරුකම කියන්නේ. ඒ වගේම මේ ශාසනය හිටිය අකීකරුම කෙනා කවුද? ඔව් අපි එහෙම තමයි හිතන්නේ. නමුත් පින්වතුනි බුදුහාරුව තමයි බලන් ගියාම අකීකරුම කෙනා. ඇයි ඒ? අම්ම තාත්ත දෙන්න කිව්වා ගිහි ගෙදර ඉන්න කියලා හිටියේ නැහැ. පැවිදි වුණා. ඊට පස්සේ ගුරුවරු කිව්වා ආලාර කාලා මුද්ද කරාම පුත්ත තමන්ගේ ශිෂ්‍යයන් පාලනය කරන් ඉන්න කියලා. ඒ කියන දේ ඇහුවෙත් නැහැ. පස්සක මහණුන් එකට හිටියා. ඒගොල්ලන් දුෂ්කර ක්‍රියා කරන්න කිව්වා. ඒක පිළිගත්තේ නැහැ. ඒකත් අත්හැරලා ගියා. කීකරුණේ නැහැ. කීකරුණා නම් පින්වතුනි බුදුවරජන් වහන්සේ කෙනෙක් අපට මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා කීකරු බව කියන එක ගුණාංගයක් විදිහට බුදුදහමේ සලකන්නේ නැහැ. නමුත් සුවච බව කියන එක හැම තැනම ගුණාංගයක්. ඇක්ටිව් ලිස්නින් කියන එක හැම තැනදීම අවශ්‍යයි. ඒක හැම තැනටම ඇප්ලයි කරන්න පුළුවන්. පින්වතුනි මෙන්න මෙතෙන්දී අපි අවංක බව කියන එක මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මොකක්ද අවංක බව කියලා කියන්නේ? අවංක බව කියන්නේ සාමාන්‍යයෙන් අපි විවහාර විදියට කිව්වොත් සත්‍යවාදී මත පිළිටලා කරන විදියට කියන විදියටම කරන ඉන්න කෙනා තමයි සාමාන්‍යයෙන් අපි අවංක කියලා කියන්නේ. නමුත් පින්වත්නි බුදුදහමේ අවංක බව කියන එක ඊටත් වඩා ගැඹුරු කාරණයක්. මොකක්ද ඒ? අපි යමක් කරනකොට තමන් බලන්න තමන් ගැනම හිතන්න මේ දේ කළා මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. දානයක් දුන්නත් වාහනයක් ගත්තත් ගෙයක් හැදුවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට සැලකුවත් විතරක් නෙවෙයි වැඩි දෙයක් තබා පින්නතුනි කොණ්ඩේ පීරුවා. ඇඳුමක් ඇඳත් මුහුණ ලස්සන කරත් තමන් හිතන්නේ මේ දේ කිරීමේ මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලන්න. එකෙන් කියන්නේ ලස්සන වෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ලස්සනට ඉන්න ඕන අපි. නමුත් තමන්ගේ මේ දේවල් කළා කෙලස් වැඩි වෙන්න බෑ කියනතුනි කෙලස් අඩු වෙන්නට ඕන. තමා දරුවෙකුට ඉගැන්වුවා. ඒ ඉගැන්වීමෙන් දරුවා කරන සබ්ජෙක්ට් එක එයා යන විශ්වවිද්‍යාලය ඒකෙන්වත් අපේ කීර්තියක් තෘෂ්ණාවක් මාන්නයක් අපේ සක්කාය දිට්ඨිය මේව වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි සාර්ථක ගුණ වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අවංක භාවය කියලා කියන්නේ. මෙන්න මේක තමයි කණ්ණාඩිය. කණ්ණාඩිය කියන්නේ බුදුදහමේ කණ්ණාඩි වර්ග දෙකක් කියනවා. සාමාන්‍ය කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවානේ. ඇහැට දහන ග්ලාසස් තියෙනවා. ඒ වගේම මූණ බලන මිරය එක තියෙනවා. බුදුදහමේ මේ කණ්ණාඩි දෙකෙන් අගය කරන්නේ මොන කණ්ණාඩියද? මූණ බලන කණ්ණාඩිය වෙනතනි. ඇස් දෙකේ දාන කණ්ණාඩියෙන් අපි නිතරම අනිත්‍යය ගැන බලන්නේ නේ. නමුත් මූණ බලන කණ්ණාඩිය බුදුදහම කියන්නේ අපට කණ්ණාඩියක් හතර දෙනවා. අපි කවුද කියලා තේරුම් ගන්න. අපේ රූපය කියන්නේ මොකද්ද? අපට එන වේදනාවල් කොහොමද? අපට එන අපේ හිත කොහොමද? සිතවිලි කොහොමද කියලා අපට බලන දෙන කණ්ණාඩියක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. සද්ධර්මය අහන පමණට මේ කණ්ණාඩිය ක්ලීන් වෙනවා. වඩ වඩාත්ම අපට තේරෙනවා මම කවුද කියලා. අන්න එහෙම තේරුම් ගත්ත පමණට අපිට කෙලස් ටිකෙන් මිදෙන්නට පුළුවන්. එනිසා අපි නොතුනේ මේ කරුණ ටික සඳහන් කළේ අපට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට. එතකොට පින්නතුනේ මෙන්න මේ ධම්මගේ ඉදිරියට යද්දී මේ සදාම් පණිවිඩය නිසි ලෙස තමන්ට ලැබීම ජීවිතය අතිශය වැදගත් කාරණේ. සද්ධර්මයේ නමින් නොඑක් දේවල් ලෝකේ තියෙනවා. නමුත් ඒ අතරේ වඩාත්ම නිවැරදි ධහම මොකද්ද? තමන්ගේ හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ අඩු කිරීමට ඍජු ලෙස හේතු වන අනුශාසනාව කොමක්ද? අන්නේ ධහම ලැබෙන්නට, ඒ ධහම ලැබෙනකොට ඒක තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනේ මේක ලැබෙන්නේ කොහොමද? මේ සද්ධර්මයේ ලැබෙන පින්නතුනේ තමා අතීතයේ කරපු පින්කම කානිසංශයක් විදියට. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. අහලා තියෙනවද පින්නතුනේ? වේලාම සූත්‍රයේ ඊටාම වැදගත් කාරණයක් දානය ගැන විස්තර වෙනවා. දානය දෙන්න ඕන ආකාරය විස්තර කරනවා. දානයක් දෙනකොට තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා. මොනවද ඒ ලක්ෂණ? ඒ තමයි සක්කච්ඡන් දානං දේති, චිත්තිකත්වා දානං දේති, සහත්තං දානං දේති, අනපවිද්දං දානං දේති, ආගමන දිට්ඨිකෝ දානං දේති. සක්කච්ඡන් දානං දේති කියන්නේ මනාව සකස් කළ දානය දෙන්නට ඕන. හොඳට සෝදානම් කළ ලස්සනට දෙන දේ දෙන්න ඕන. පූජනීය උතුමන්ට විතරක් නෙවෙයි. හිඟන මිනිස්සෙකුට යමක් දුන්නත් ඒක ලස්සනට දෙන්නට ඕන. තමන්ගේ ගෙදරට එන සේවය කරන එන කෙනාට උන ඒ දෙන වැටුප, ඒ දෙන මුදල හරි ලස්සනට දෙන්න. ලස්සන ලියුම් කවරක දාලා නියමිත වෙලාවට, මාසේ නියමිත අවස්ථාවට, වැඩේ නිම වෙච්ච අවස්ථාවේදී ඒක දෙන්න. ඒක පිනක් විදියටම කරන්න. පූජනීය උතුමන්ට දෙනකොටත් එහෙමයි, අසරණ කෙනෙකුට දෙනකොටත් එහෙමයි. තමන්ගේ දරුවන්ට කෑම ටික වෙලා, තමන්ගේ මහත්තයට, තමන්ගේ නෝනට ඒ සලකන දේ වුණත් වෙනතුනේ ඊටාම සකසලා මැනවින්න එක කරන්න. ආනිසංශයක් ලැබෙන විදියට. ගෙදර පින්නතුනේ ඉදර වෙනවනේ නේ. ඒ වෙන කෑම ටිකත් ලස්සනට මේසෙට අරින්න, සතුට වෙන විදියට ඒක දෙන්න. සාමාන්‍ය යුතුකමක් නෙවෙයි ඒක, පින්කමක් වඩටපත් කරගන්න. එහෙම වුණොත් තමයි මේ දහමගේ අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. දෙවෙනි කාරණේ තමයි චිත්තිකත්වා දේති. ඒක ගෞරවයෙන් දෙන්න. දෑතින් දෙන්න. ආදරෙන් දෙන්න. සහත්තන් දේති. තමන්ගේ දෑතින්ම හැම වෙලාවෙම දෙන්න පුළුවන් හැම විටම දෑතින් දෙන්න එක. දරුවෙකුට උනත්, තමන්ගේ නිවසේ කෙනෙකුට උනත්, කෑමක් දෙනකොට උනත් අතින්ම දෙන්න උත්සාහ කරන්න. ඒක බුදුදහමේ තියෙන ලක්ෂණය. එහෙම බැරි වෙලාවල් අපිට තියෙනවා. සමහරට අතින් කැමක් දීලා වෙන කෙනෙකුට ගැටලුවක් එනවා නම් අපි ඒ තැන්වලදී මේසය අකුඩ තියලා තියෙනනේ ඕන කෙනෙකුට ගන්න කියලා. එතකොට ඒගොල්ලන් කැමති වෙන ගන්නේ. ඒ වගේ නීති රීති තියෙන තැන්වලදී අපි බුද්ධිමත් වෙන්නට ඕන. නමුත් අපට පුළුවන් හැම තැනදීම අපි දෑතින් දෙන උත්සාහ කරන්න ඕන. හතරවෙනි කාරණය තමයි අනපවිද්දන් දේති. නිතර නිතරම දාන දෙන්නට ඕන. කාලාන්තරයකට සැරයක් නෙවෙයි, නිතර නිතර පුරුදු කරන්න ඕනේ ඒක. ඒ පුරුදු කරන පමණට ආනිසංස තමට දැක ගන්න පුළුවන්. පස්වෙනි කාරණය තමයි ආගමන දිට්ඨිකෝ දේති. කර්මඵල අදහගෙන දෙන්නට ඕන. මේ වගේ දෙයක් පූජා කිරීමෙන් මට ආනිසංස ලැබෙනවා කියන විශ්වාසයෙන් දෙන්නට ඕන. සමහර අය කියනවනේ මං දන් දෙනවා මං එච්චර හිතන්නේ නැහැ. මං අත්හරිනවා එහෙම කියලා. නමුත් පින්නතුනේ එහෙම අපි එච්චරම දුර යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ආනිසංස අදහගෙන දෙන එක හොඳ දෙයක්. Taman දෙන දේ නිතර හිතන්නේ ඡාගානුපස්සනාව. ඒක භාවනා කමටහනක් ඒක. තමා දීපු දාණය ගැන හිතලා සතුටු වෙන්න. තවත් සත්පුරුෂ කෙනෙක් වුණ ගහනොත් එයාට කියන්න මම මේ වගේ දානයක් දුන්නා එයාට අනුමෝදන් වෙන්න කියලා සතුටෙන් කියන්නේ ඒක කමක් නෑ. හැබැයි හැමතැනටම කියව කියන්න අවශ්‍ය නෑ. හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහුනොත් සතුට ඒකෙන් සතුට වෙනවා කියලා හිතුනොත් එයාට කියන්න මං දානයක් දුන්නා, මං අසරණ කෙනෙකුට සැලකුවා, මං ලේ දන් දුන්නා, මං ඇස් දෙක දන් දෙන පොරොන්දු පත්‍රයක් අස්සම් කළා, මං අම්මට තාත්තට හොඳට සැලකුවා, මං රැකියා කරන තැන හොඳට මං ඒක ආදරෙන් කරනවා වැටුපට සරිලන විදියට. ඒක තමයි මුණ ගැහෙනට කියන්න සත්පුරුසයට. ඒකෙන් ආනිසංස වැඩි වෙනවා. මෙන්න මේ ලක්ෂණ පහ වෙනතුනි මොනවද? සක්කච්ඡන් දේති, මනාව සකසලා දෙනවා. චිත්තිකත්වා දේති, ගෞරවයෙන් සැලකිල්ලෙන් දෙනවා. සහත්තන් දේති, දෑතින් දෙනවා. අනපවිද්දන් දේති, නිතර නිතරම දන් දෙනවා. ආගමන දිට්ඨිකෝ දේති, කර්මඵල අදහාගෙන දෙනවා. දැන් මේ පිනතුන් ලොකු ගැඹුරු ධර්මදේශනාවක් නේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ නේ. කෙනෙකුට හිතයි ඇයි මේ සරල කරුණ මේ හාමුදුරුවෝ කියන්නේ අපි මේ හොඳට මේ වගේ දෙනෝනේ අපට අමුතුවෙන් කියන්න ඕනද කියලා ඔබට හිතේ සහායටනේ. නමුත් පින්නතුනේ මේක කියන්නේ මේක ලොකු අනසංශයක් තියෙන නිසා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ ලක්ෂණ වලින් දානයක් දුන්නාම තියෙන අනසංශ. මොන දානසංශ? අනසංශ පළවෙනි පියවර තමයි තමන්ට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. තමන්ට සරිලන විදියට තමන්ට දේවල් ලැබෙනවා. තමන්ගේ වෙන කටයුතු ටික පහසුවෙන් කරගන්න විදියට දේවල් ටික ලැබෙනවා. හැබැයි මුළු ලෝකයක් පිනවන්න තමන්ට දේවල් ලැබෙන්නේ නැහැ. තමන්ගේ දේවල් ටික කරගන්න අවශ්‍ය විදියට හම් වෙනවා. සමහර අය කියන්නේ මදි කියලා තමන්ට නෙවෙයි අනිතට දෙන මදි හින්දානේ. සමහර දෙන සත්පුරුෂයා ඉන්නවා දන් දෙන්න හැම කැමතිනේ. ඒ නිසානේ මට තව දිනනක් හොඳයි කියලා හිතනවානේ. නමුත් වෙනතුනේ ඒකටත් කර්මය බලපානවා. අපි අත හැමරි යම් කිසි කෙනෙකුට දෙන්න කැමැත්තෙන් ඉනෝ නම් ඉලක්ක කරගෙන හවල් කෙනාට මන් දෙනවා කියලා හිතාගෙන අපි කරෝතින් සාටේ ගන්න කෙනාට පින නැත්නම් අපට ලැබෙන්නේ නැහැ වෙනතුනේ. ඒ ලැබෙන කෙනාට ඒක හිමිකමක් නැත්නම් අපි හරහා යන තරම් ඒක පිනක් නෑ සමහර විට. අපේ ප්‍රබල කුසලයක් නම් ඉහෙළම සීවලි හාමුදුරු වගේ මට්ටමක් නම් ඇතැම් විට අපි ඒ தත්ත්වයේ ඉක්මවල ගිහිල්ලා අපට ලැබෙනවා. නමුත් සාමාන්‍ය පින්කම් වලදී අපට ලැබෙන්නේ ඒ අපට සාපට සමීපතම උදව් කරන්න ඇයට අවශ්‍ය දේවල් ටික විතරයි අපට ලැබෙන්නේ. එනිසා Tamanට ලැබුණ අඩුවේ කියලා කවුරුවත් හිතන්න එපා. ඔබට අවශ්‍ය ටික ලැබෙලා තියෙනවා. එතකොට පළවෙනි කාරණය තමයි Tamanට භවභෝග සම්පත් ලැබෙනවා. ඒක පළවෙනි පියවර. දෙවෙනි කාරණය තමයි මේ ටික හොඳට අහගෙන ඉන්න. මේක ගැඹුරට යනවා ඒකයි. දෙවෙනි කාරණය තමයි ඒ ලැබෙන භවෝග සම්පatti ටික Tamanට පරිහරණය කරන්න කැමැත්තක් වෙනවා. සමහර විට භවෝග සම්පත් තියෙනවා තිබ්බට ඒක පාවිච්චි කරන්න හිතක් නැහැ කියලා තැම්පත් කරලා තියෙනවා. හරියට ණයක් එකතු කරනවා වගේ. ඔහේ ඉඳලා අත්හැරලා දාලා යනවා. හිමිකාරය ඇවිල්ලා ඊට පස්සේ ගන්න කොහේ ඉඳලා හරි ඇවිල්ලා. හරියට ණයක් එකතු කරන වගේ සමහර අය රැස් කරනවා. ඒක පරිහරණය කරන්න පිනක් නැත්තේ ඇයි? ඇයි ඒකට හේතුව? මේ ලක්ෂණ පහෙන් දන් දීලා නැහැ ඒක. තුන්වෙනි කාරණය තමයි මේ ලක්ෂණ වලින් දානේ දුනොතින් තමන්ට සසරෙදි මුණ ගැහෙන සමීපතම ඥාතීන් සහ තමන්ගේ සේවක කාරක ආදීන් තමන් කියන වචනයට ආවනත වෙනවා. තමන් කියන දෙයට සලකනවා. මෙන්න මේකත් දානේ ආනිසංසයක්. හතරවෙනි කාරණය තමයි තමන්ට සද්ධර්මයක් ඇහෙනකොට අන්න ඒ තථාගත ශ්‍රී සද්ධර්මය අහන්න කැමැත්තක් ඌමනාවක් යෙදෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ සද්ධර්මයෙන් කියවෙන ගැඹුරුම ධර්ම කාරණා ස්පර්ශ කරන්න තමන්ට බුද්ධිය නුවණ පෑදෙනවා. ඔන්න බලන්න තියෙනතුනි මෙන්න මෙතෙන්ට එන්නේ මේ කරුණ ටික කිව්වේ. එහෙනම් ඔබට නිවැරදි ධර්මයක් අහන්න ලැබෙනව නම්, ඒ ධහමට හිත යෙදෙනව නම්, ඒකට විවේකයක් ලැබෙනව නම්, පහසුකම් ටික ලැබෙනව නම්, ඒ ධහම ඇහෙද්දී හරියටම ફોකස් කරන්න, ඇටෙන්ෂන් එක යොමු කරන්න තරම් ඔබට හිත යෙදෙනව නම්, ඔබ ගැන සතුටු වෙන්න. මොකද්ද සතුට? තමන් සසරේදී මෙන්න මේ ලක්ෂණ වලින් ඔබ දාණය දීලා තියෙනවා කියලා. ඒත් එක්කම පින්නතුනි අනිත්‍යයට දොස් කියන්නේ යන්නේ පහවල් අය දන් දෙනෝ විතරයි බනහන්නේ නැහැ කියලා අනිත්‍යය කාටවත් ඇඟිලි දික් කරන්න එපා. ඇයි ඒ? ඒ අයට මේ ප්‍රබල කුසල ආනිසංස නැත්නම් පින්නතුනි මෙතෙන්ට ගන්න අමාරු ඒකයි. අන්න ඒක ලැබෙන්නේ කාතකින්? කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නේ මෙන්න මේ පින්කමලානි සංසතික එකට හේතුඵල ධම විදියට මුණගැහිච්ච තැනකදී. ඒ නිසා ඔබ ගැන මුලින් සතුටු වෙන්න. ඔබට ධමයක් ලැබෙනවා නම් ඒ ධමෙන් ඔබ මුලින් ප්‍රයෝජන ගන්න. ගන්න ගමන් ඉදිරියට යන්න. ඔබේ ළඟම ඉන්න අනිත්‍යයට මේ ධර්ම වරප්‍රසාදය ලබා දෙන්න මහන්සියෙන් කටයුතු කරන්න. කොහොම හරි අනිත්‍යයත් නැඹුරු කරන්න බලන්න. ඒ අයගේ සෝච බව තියෙනවා නම්, ඔබ කියන වචනෙට අහුම්කම් දෙනවා නම්, ඔබ ඇත්තටම ඥාතීන්ට සලකන්න කැමති නම්, ඥාතීන්ට සලකන හොඳම ක්‍රමය තමයි ධර්මයෙන් උදව් කිරීම. ඔබ ඇත්තටම දරුවන්ට, ස්වාමිභාරයවන්ට, අම්මට තාත්තට ආදරේ නම්, කුමන හෝ ක්‍රමයකින් අඩු ගානේ සල්ලි දීලා හරි, එයාට ප්‍රශංසාවක් කළා හරි, බැරි නම් අඩු ගානේ වැඳලා හරි, එයා දහමට යොමු කරන්න. ඒක තමයි ඔබේ ළඟම ඥාතින දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. සබ්බදානං ධම්මදානං ජිනාති කියන්නේ ඒකයි. සියලු දානයන් අතරින් ධර්ම දානය හිලයි කියන්නේ ඒකයි. හොඳයි පින්වත්නි, මෙන්න මේ කරුණ ටික මා සඳහන් කළේ අපට ධර්මයට එන්න ප්‍රවේශයක් විදියට. බුදුහාමර දේශනා කරනවා සුවිජානෝ බවං හෝති, සුවිජානෝ පරාභවෝ, ධම්මකාමෝ බවං හෝති, ධම්මදේශී පරාභවෝ. යම්කිසි කෙනෙක් දීනු වෙනවාද පිරිහෙනවාද කියලා බලාගන්න පහසුයි කියලා. සුවිජානෝ බවං හෝති, දීනු වෙන කෙනා දකින්න බලාගන්න ලේසි. සුවිජානෝ පරාභවෝ, පිරිහෙන කෙනාත් බලාගන්න ලේසි. මොකද්ද මිනුම් දණ්ඩ? මොකක්ද මෙෂර්මන්ට් එක? ධම්මකාමෝ බවං හෝති, ධම්මදේශී පරාභවෝ. යම්කිසි කෙනෙක් ධර්මයට කැමති නම් ඒ කෙනා දීනු වෙන කෙනෙක්. දිනවන කෙනෙක් කියන්නේ ආර්ථිකයෙන්ම දිනු වීම නෙවෙයි, එයා මානසික සතුටෙන් ආධ්‍යාත්මික දියුණුවෙන් දිනුනට පත් වෙන කෙනෙක්. සුවිජානෝ පරාභවෝ, පිරිහෙන කෙනත් බලාගන්න ලේසි. ධම්මදෙස්සී පරාභවෝ, යම් කිසි කෙනෙක් ධහමට අකමැති නම් ඒ කියන්නේ දිනුන කෙනෙක් නෙවෙයි කියන එක. ධහමට කැමති නම් යම් කිසි කෙනෙක් එයා පිරිහෙන කෙනෙක් නෙවෙයි. එයාගේ ජීවිතේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. හැබැයි ඕනම වෙලාවක ඒ අඩුපාඩුකම් යානිවර්ධ කරගන්න. අර අපි මුලින් සඳහන් කළානේ, මුලින් ගුණාංග ටිකක් තියෙන්න ඕන. පරිත්‍යාගශීලීත්වය, සිල්වත් බව, මෛත්‍රිය, කරුණ සැලකීම ආදී කරුණු. අන්න ඒ ගුණාංගවල මේ මොහොතේ අඩුවක් තිබුණත් අර දෙවණියට කියපු අවංක බව, නුවණැති බව සහ සුවච බව මෙන්න මේ ගුණාංග ටික තියුණ තින් පේනතුනි, ඒ කියන්නේ යා සසරේදී හුඟක් පින් කරපු කෙනෙක් කියලා. මෙන්න මේ විදිහට දානක් දීපු කෙනෙක් කියලා ඒ කියන්නේ. පහක මිත්‍රාශ්‍රයෙන් යා ටික කලක් පසුගාමි වෙන්න පුළුවන්. නමුත් සද්ධර්මයේ නැමැති හිරු කිරණ, සූර්ය කිරණ ඔහුගේ ජීවිතේ ලැබිච්ච ගමම්ම අර සියලුම අකුසල කර්ම සියලුම වැරදි. ධර්මයේ සඳහන් වෙනවා අකුසලය කුසලයෙන් යටපත් කරනවා කියලා. දේවදත්ත හාමුදුරු ගැන සඳහන් කරන්නේ, අඟුලිමාල හාමුදුරු ගැන සඳහන් කරන්නේ ඒ කාරණය. පින්නතුනේ මෙන්න මෙතෙන්දී ඔබ දන්නවා අඟුලිමාල පිළිබඳව. ඔහුගේ අඩුපාඩුකම් හුඟක් තිබුණා. ඔහු සිල්වන්ත කෙනෙක් නෙවෙයි මුලදී. ඔහු දන් දීපු කෙනෙකුත් නෙවෙයි. ඔහු මෛත්‍රී සංගත කෙනෙකුත් නෙවෙයි. ඔහු කලගුණ සලකපු කෙනෙකුත් නෙවෙයි ඇත්තටම. තමගේ අම්මා වුණත් මරණ මට්ටමට හිත දරුණු වෙලා තිබුණේ. ඒ මොන වැරදි තිබුණත් වෙනතනේ අඟුලිමාල හාමුදුරන්ගේ ළඟ අවංක බව තිබුණා. සුවච බව තිබුණා. නිපක කියන බුද්ධිමත් බව තිබුණා. මෙන්න මේ ගුණාංග නිසා අර කර්ම චක්‍රයේ වැරදි ටික ඔක්කොම ධර්ම චක්‍රයෙන් අනිත් පැත්තට හැරෙව්වා. දහස් ගානක් මිනිසුන් ඝාතනයට ලක් වෙච්ච මේ අඟුලිමාල එක මොහොතින් වචන හතරෙන් දමනේ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මම නැවතුණා ඔබ නවතින්න කියලා. වචන හතරෙන් ජීවිතය අනිත් පැත්තට පෙරළුණා. ඇයි? ඔහු අවංක කෙනෙක් වුණා. ඔහු ඒ කියන දෙයට ඇහුම්කන් දුන්නා හොඳට. ඇහුම්කන් දුන්න විතරක් නෙවෙයි හරි බුද්ධිමත් එක තේරුම් ගත්තා. මෙන්න මේ නිසා ඔහුට ඔහු නැවතුනේ දුගතියෙන් මිදලා සුගතියට ගිහිල්ලා විතරක් නෙවෙයි ඔහු මුළු සංසාර චක්‍රයම නිමාට පත් කළා. ඔහු නිවන් දැකලා අවසන් වුණා. අන්න ඒ නිසා පින්නතුනි මෙන්න මේ ගුණාංගල වටිනාකම අපි තේරුම් ගන්නට ඕන. එහෙම නැත්නම් අපි ධර්මයේ තැන් තැන්වල කොටස් අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට අපේ ජීවිතවල ප්‍රගතියක් නැහැ පින්නතුනි. ඒ ප්‍රගතියක් නැති වෙන හේතුව තමයි මෙන්න මේ මූලික පදනම අපි බොහෝ දෙනාගේ ජීවිතවල නොවැටීම. ඇතැමිට අපි අවුරුදු ගණන් සිල් අරගෙන තියෙනවා. අවුරුදු ගණන් පින්කම් කළා තියෙනවා. හොඳ දේවල් කළා තියෙනවා. සත්පුරුෂ ජීවිත ගත කළා තියෙනවා. නමුත් තමන්ගේ හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය අඩු වෙලා නැහැ. මේට අවුරුදු 20කට 25කට තිබෙච්ච තත්ත්වය බලනකොට අදත් ඒක ලොකු වෙනසක් වෙලා නැහැ. පින්කම් හුඟක් කළා තියෙනවා තමයි. නමුත් තමන්ගේ තියෙන රාගය වෙනත් කෙනෙක්ගේ වැරද්දකදී කේන්ති යන ගතිය, මෝහය, මේව ගැන නම් ලොකු වෙනසක් වෙලා නැහැ. පින්නතුනේ ඇත්තටම තමා දහම තුල ඉදිරියට ගියා නම් තමන්ගේ ළඟ මෙන්න මේ වෙනස තියෙනට ඕන. යමකට තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු වෙලා තියෙනට ඕන. බාහිර භෞතික දේවල්ට විතරක් නෙමෙයි පින්නතුනේ තමන්ගේ කීර්තියට හෝ ආසාවක් තියෙනවා. ඒක සක්කාය දිට්ඨියත් එක්ක යන එක ඉතාම ප්‍රබල එකක් ඒක. සමහර දන් දෙන ඔක්කොම දේවල් දෙයකල දෙන්න පුළුවන්. නමුත් දෙන්නේ මොකටද? දෙන්නේ කීර්තියට ආසාවෙන්. ඒක සක්කාය දිට්ඨියත් එක්ක යන පිණිස තාම සියුම් විදිහට යනවා මේක. සමහර ජීවිතයට වඩා ආස මේක කීර්තියට. ඒ වගේම කේන්ති යන ඉක්මනට. කෙනෙක්ගේ පොඩි වරදක් ඇතැම් විට තමන්ට නොසලකා හැරීම. තමන්ට වරදක් වුණු ගමන් එකපාර කේන්ති ගන්නවා. ඒක කාලයක් හිතේ තියාගෙන ඉන්නවා. ඒ වගේම ලෝකයේ මේ මුලාව කියන එක පිළිබඳව එයාට තාම වැටහීමක් නැහැ. ඔහු මුලාවෙල ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. මෙන්න මේ දේවල් ටිකෙන් දුර වෙලා තමන් ඉදිරියට යන්නට නම් කරණීයමෙත සූත්‍රයේ පදනම් කරගත්තු මේ ගුණධම් ටික තමන්ට තියෙන්නට ඕන. ඒ වගේම දානයේ ආනිසංස විදියට සද්ධර්මය තමන්ට ලැබෙන්නට ඕන. ඒ ලැබෙනකොට සවනානුත්තරයේ විදියට දසවන් වලින් නැහෙන ඉහෙළම දේ ලැබෙනකොට තමන් දක්ෂ වෙන්නට ඕන. ඒක නියම විදියට ධර්ම විනයට සම්බන්ධ කරලා බලන්න. අපේ පුද්ගලික මතයට එකඟ වුණා කියලා මේක හරියන්නේ නැහැ. සමහර විට තමන්ගේ දැනට තියෙන දර්ශනයට එකඟ නම් තමන් කියන හොඳ බණක් කියලා. ඒකට පොඩ්ඩක් හරි විරුද්ධ නම් ඒ බණ හොඳ නැහැ කියලා කියනවා. තමන්ගේ මතයේ ඉහළම සම්මාදිට්ඨිය ඉන්නව නම් කමන්නේ නැහැ. හැබැයි තමන්ගේ තියෙන දුර්ගුණ ටික සනාථ කරගන්න බරහන හොඳ නැහැ පිනතුනි. තමා දැන් ඉන්න මතය සනාථ කරගන්න නෙවෙයි අපි බනහනට ඕන. අපි බනහනට ඕන තමා දැන් ඉන්න මට්ටමට වඩා ඉහළට යන්න. දැනට ඉන්නවට වඩා තමන්ගේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය, සක්කාය දිට්ඨිය, මාන්නය මෙන්න මේ අකුසල විතරක දුරු වෙන විදියටයි තමන්ට දහම ඇහෙන්නට ඕන. තමන්ට ධර්මය ලැබෙන්නට ඕන. මෙන්න මේ කෙලෙස් තමන්ගේ හිතෙන් අඩු වෙනවා නම්, විශේෂයෙන්ම සක්කාය දිට්ඨි අඩු වෙනවා නම් තමන්ට සතුට වෙන්න පුළුවන්. තමන් දහම් මගක ඉන්නවා කියලා. බුදුදහමෙන් නිතරම අවධාරණය කරන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න කියලා. සෝවාන් වෙන්න කියලා උනන්දු කරවල නැහැ. අපි ඇතැම් විට සෝතාපන්න කියන බෝඩ් එක හොයාගෙන යන්නේ නේද? ඒ සෝතාපන්න කියන බෝඩ් එක නෙවෙයි පිනතුනේ ඕනේ. සක්කාය දිට්ඨිය නැමැති ක්ලේශය දුරු කරන්න අපි යන්නට ඕන. සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාට ලෝකේ මිනිස්සු කියන සෝතාපන්න කියනවා මිස සෝවාන් වුණා මම සෝවාන් වුණා කියන කෙනාට ලැබෙන ලේබලයක් නෙවෙයි සක්කාය දිට්ඨිය නැතුණා කියලා කියන්නේ. බොහෝ විට අපට වෙන්නේ මොකද්ද? අපි සෝවාන් වීම පස්සේ හඹා යනවා. අන්තිමට සෝවාන් වෙලා නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. තිමුණටත් වඩා සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. අපේ මත යනවා අපි සෝවාන් වෙලා. නමුත් සක්කාය දිට්ඨිය වැඩි වෙලා. එහෙනම් පින්නතුනේ මේ බුදුදහමේ තියෙන සෝවාන් වීම නෙවෙයි එහෙනම් වෙලා තියෙන්නේ. මෙන්න මෙතෙන්ටයි අපි පින්නතුනේ නෝන තියෙනට ඕන. ඉතින් මෙන්න මේ කරුණ ටිකත් එක්ක අපි ඉදිරියට යනකොට අපට ධර්මයේ ලැබෙන ප්‍රධානතම කාරණයක් තමයි සතිපට්ඨානය කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් වැඩිපුරම වර්ණනා කරපු දේශනයක් තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ කායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්ධවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සත්‍යංගේ පිරිසුදු බව ඇති කිරීමට ශෝක පරිද්දරයන් දුරු කරන්නට දුක් දෝමනස් නැති කරන්නට ඥානෙ ලබන්නට නිවන සාක්ෂාත් කරගන්නට එකම මාවතය දේශනා කරන්න කියලා. පින්වතුනි මෙතන ඉඳලා හොඳ කල්පනාවෙන් අහගන්න. මෙතන ඉඳන් අපි සාමාන්‍ය ලෞකික සත්‍ය දේවල් නෙමෙයි කියන්නේ සම්පූර්ණම තථාගත ධහමක් මෙතන ඉඳන් කියන්නේ. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න මේක තමයි වැදගත්ම ටික. මෙතෙන්දි බුදුහාමුදුරුවෝ ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය පිළිපදිනව නම් අනුගමනය කරනව නම් ආරම්භයේදීම තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා. සීලංච පරිසුද්ධං දිට්ඨිංච උජුඛා කියලා කියනවා. සතිපට්ඨානය පිළිපදින යම් කිසි කෙනෙක් කැමති වෙනව නම් ඒ කෙනාගේ සීලය පිරිසිදු වෙනට ඕන, දෘෂ්ටිය ඍජු වෙනට ඕන කියලා. මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනෙන සම්පන්නෝ කියන අදහස. දෘෂ්ටි වලට නොපෙමින සිල්වත් වීම කියන කාරණේ. වෙනත් විදියකින් කියනවා නම් මොකද්ද? සුතමේ ඥානෙ ලබා ගන්න ඕන කියන කාරණේ. නියම විදියටම දුකෙන් නිදහස් වෙන මාවත මොකද්ද? දුක කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. අන්න එහෙම තේරුම් ගත්ත කෙනාට තමයි නියම ලෙස සතිපට්ඨානෙ වැඩෙන්නේ සහ සතිපට්ඨානෙන් බලාපොරොත්තු වන ඉලක්කය කරා හෙමින් උනත් තමන්ට ළඟා වෙන්නට පුළුවන්කම තියෙන්නේ. සතිපට්ඨානය කියන එක පින්නතුනි ලෝකී තාම ප්‍රකට මාතෘකාවක් වර්තමානයේ. මයින්ඩ්ෆුල්නස් එක කියලා. සයිකියාට්‍රිස්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට දෙන ට්‍රීට්මන්ට් එකක් තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. ඔවුන් බොහෝ විට කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ ජීවත් වෙන්න කියලා. බුදුදහමෙත් මෙහෙම කොටස් සඳහන් වෙනවා. නමුත් මේක සම්පූර්ණ බුදුදහමේ මතය නෙවෙයි පින්නතුනි. අතීතයවත් අනාගතයවත් අමතක කරන්න කියලා බුදුදහමේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. විතක්ක සංඨාන සූත්‍රයක තැනක සඳහන් වෙනවා අසති අමනසිකාරා කියලා. සිහි කරන්න එපා කියලා කාරණයක් කියනවා. හැබැයි අමතක කරන්න කියලා නැහැ. සිහි කරන්න එපා කියන කාරණේයි අමතක කරන්න කියන කාරණේ දෙක. තමන්ට යම්කිසි දෙයක් සිහි කරනකොට තමන්ගේ හිතේ රාග ద్వේස මොහ ඇති වෙනව නම් ඒ දේ සිහි කරන්න එපා කියලා කියනවා. යමක් තමන්ට සිහි කරනකොට රාග ద్వේස මොහ දුර වෙනව නම් ඒ විදියට හිතන කියලා කියනවා. හැබැයි තමන්ගේ අතීත අත්දැකීම් අමතක කරන්න කියලා කොහෙවත් නැහැ. ඇයි ඒකට හේතුව? සතිපට්ඨානේ වඩන්න වඩන්න මොකද්ද වෙන්නේ? මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. මතකේ වැඩි වෙනවා. ඉහෙලටම සතිය දිනනොතින් තමන්ගේ ජීවිතයේ මුල් කාලේ ඉඳන් ඔක්කොම ටික මතක් වෙනවා. මව කුසෙහි හිටිය කාලයක් මතක් වෙනවා. අභිඥාලාභි රහතන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය නම් මහා කල්ප 500ක් ආවසර බලන්නත් පුළුවන්. මතක ඉනෙවි පිනුතුනේ ගැටලුව. ගැටලුව මොකද්ද? යමක් මතක් කරනකොට ඒක අවිද්‍යාවෙන් සිහි කිරීම. අවිද්‍යාවෙන් සිහි කරනකොට මොකද්ද වෙන්නේ? ඒ සිහි කරන දේ තුල හිත බැසගෙන තියෙන වෙලාවේ. හරියට අපි ෆ්ලෑෂ් ලයිට් එකකින් තැනකට අපිට අල්ලන්න පුළුවන් ફોකස් කරලා. ඒක නෙවෙයි වරද. ෆ්ලෑෂ් ලයිට් එකක් අපි අල්ලනකොට අපි ටෝච් එකක් අල්ලනකොට ටෝච් එක අපි අතේ තියාගෙන ඉන්නේ. අතේ තියාගෙන අපිට ඕන තැනකට ફોකස් කරන්න පුළුවන්. නමුත් අපි අවිද්‍යාවෙන් යමක් සිහි කරනවා කියන්නේ මොකද්ද? කොයි වගේද? හරියට ටෝච් එකෙන් දමල ගහනවා වගේ. ටෝච් එකෙන් දමල ගැහුවොත් වැඩේ වරදිනවා. අපට අද වෙන්නේත් ඒක. කවුරු හරි බැනපු කෙනෙක් පිළිබඳව යම්කිසි දැඩි ආසාවක් වෙන දෙයක් ගැන අතීත අත්දැකීමක් මතක් කරනකොට මොකද වෙන්නේ? අපට දැන් ඉන්න තැනවත් මතක නැහැ. සම්පූර්ණයෙන්ම අපි අත්දැකීම තුළ ජීවත් වෙනවා. තමන්ගේ නැති වෙච්ච ළඟම ඥාතියෙක් ගැන මතක් කරගන්න. උගා ආදරය කර. මතක් කරනකොට මොකද වෙන්නේ? ඇස් දෙකට කඳුළු වෙනවනේ. ඇයි කඳුළු වෙන්නේ? යා මැරිච්ච හින්දද? මැරිච්ච හින්ද නෙවෙයි පිනතුනේ, ආ ජීවත් වෙච්ච හින්ද. ඇයි යා ජීවත් වෙන කාලේ කරපු මතක් වෙනවා? මට මෙහෙමයි සැලකුවේ, මෙහෙමයි උදව් කරේ, මෙහෙමයි හිටියේ කියලා. අන්නේ ජීවත් වුණාට අඬ නෙමෙයි, මැරුණට නෙවෙයි. ඇයි ඒ අතීතයේ ජීවත් වෙච්ච සිද්ධිය තුල යත් එක දැන් ජීවත් වෙනවා? අන්න ඒකට ඇයි දැන් මේ අඬන්නේ? මේක පින්නදින අවිද්‍යාවෙන් වෙන්නේ. ඒ නිසා සතිපට්ඨානය තුල අමතක කරන්න කියලා කොහෙවත් නැහැ. මතකේ වැඩි වෙන්නට ඕන. හැබැයි මේ මතක් කරන්නේ සතියේ. තමා වර්තමානයේ තුල හිත තියාගෙන ඕන අතීත සිතුවිල්ලක් හිතන්න තමා ඒකේ සම්මුදේ වැයක් දන්නවා. සම්මුදේ ධම්මානුපස්සී විරති, වය ධම්මානුපස්සී විරති කියන විදියට ඒකේ අනිත්‍යතාවය දකිමින් රාග ද්වේෂ වලින් දුර වෙලා ප්‍රඥාවෙන් ඒක බලන්න අපි හුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංයුත්තේ විභංග සූත්‍රයේහි. සතිපට්ඨානං ඕ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. මහණෙනි මම නුඹලාට සතිපට්ඨානය දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවක් දේශනා කරනවා කියලා. කොටස් තුනකට බෙදලා පින්නතනි. මේ තුන කලින් අහලා තියෙනවද? සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. කලින් අහලා තියෙනවද? ඔව්. දැන් පින්නතෙන් දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ මේක ඍජුවම විස්තර වෙන්නේ නැහැ. හැබැයි වෙන තැන්වල මේක තියෙනවා. අර දෘෂ්ටිය ඍජු කරගන්න, සීලය පිරිසුදු කරගන්න කියන කතාවත් මහා සතිපට්ඨාන සූත්‍රේ නෑ. අන්න ඒකට තමයි පින්නතුනි තව තව සූත්‍ර දේශනාවලින් අපි උපකාරවත් බව ලබන්නට ඕනේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය වෙන්නේ මෙන්න මේකටයි. සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදා කියලා එකක් තියෙනවා. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා. නැත්තම් ශරීරය, වේදනාවන්, සිත සහ සිතිවිලි ගැන සිහිය තබා ගැනීම සතිමත් වීම. මේකට කියනවා සතිපට්ඨානය කියලා. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේකට තමයි කියන්නේ සතිපට්ඨානය කියලා. ඊළඟට සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. මොකද සතිපට්ඨාන භාවනාව කියන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. සමුදය වේ බැලීම. කය හටගෙන නිරුද්ධන ආකාරය, ආහාර ඇති කල්ලි ශරීරය හට ගන්නවා, ආහාර නිරුද්ධ වීමෙන් කය නිරුද්ධ වෙනවා කියලා දකින එක. ස්පර්ශය නිසා වේදන හටගත්තා, ස්පර්ශ නිරෝධයෙන් හේතු නිරුද්ධ වෙන කල්ලි වේදනාව නිරුද්ධ වෙන බව දැන ගැනීම. නාම රූප නිසා විඥානය හටගත්තා, නාම රූප නිරුද්ධ වීමෙන් විඥානය නැත්තං හිත නිරුද්ධ වෙන බව දැකීම. මානසිකාරය නිසා නැත්තං අවිද්‍යාව නිසා සංස්කාර නැත්තං ධර්මයන් හටගත්තා. ඒ හේතු නැති වෙන කල්හි ධර්මයන් සංස්කාරයන් නැත්තං සිතවිලි නිරුද්ධ වෙනවා කියන එක දකින්නකම. මේකට කියන්නේ මොකක් කියලාද? සතිපට්ඨාන භාවනාව වෙනත් විදිහකින් කියනවනම් විදර්ශනාව. ඔව්. එතකොට සතිපට්ඨානය කියන්නේ සතිය සහ සමාධියට. මේ දෙක සමගාමී යන්නේකට. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකටද? විදර්ශනාවට, පඤ්ඤා භාවනාවට. ඊළඟට සඳහන් කරන මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. ඒ මොකද්ද? සතිපට්ඨානයේ වඩන භාවනා මාර්ගය දැනගන්නට ඕන. ඇඩ්‍රස් එක බලාගන්නට ඕන. දැන් මුලින් සඳහන් කළේ ගමන යන විදිය. ඩ්‍රයිව් කරනවද? පාර මොකක්ද ඒක? දැන් අන්තිමට මේ කාරණේ මොකද කියන්නේ? ඇඩ්‍රස් එක දාගන්නට ඕන. හවුස් නම්බර් එකයි, ස්ට්‍රීට් එකයි, සිටි එකයි, සිප් කෝඩ් එකයි, මෙන්න මේ ටික ගන්නට ඕන. ඔව්, පින්නතනි මොකද මේ මාර්ගය කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්නට ඕන. කෙටියෙන් කියනවා නම් සම්මා දිට්ඨිය ඇති කර ගන්නට ඕන. දුකේ හට ගැනීම සහ නිරෝධය, දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, නිරෝධගාමිනී පටිපදාය ඥානං, දුක දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කරන මාවත ගැන දැක්ම. ඒක තමයි ඇඩ්‍රස් එක. මෙන්න මේ ඇඩ්‍රස් එක නැතුව පිනතුනි අපි කොච්චර වේගෙන් ඩ්‍රයිව් කරත් අපට ඩෙස්ටිනේෂන් එකට යන්න බෑ. බොහෝ විට අපි හරියට ඉක්මන් වෙන වාහනය අරගෙන ඩ්‍රයිව් කරන්න. ඇඩ්‍රස් එක ගැන අපි එච්චර සැලකිල්ලක් නෑ. ඒකට අපි අර සිංහල විහාරයක කතාවක් තියෙනවනේ. මොකද්ද? අර එක්කෙනෙක් මාරපණ ගියපු කතාව. ඔව්, කළුවා මාරපණ ගියා කියලා අපි කියනවනේ. කළුව කියලා කෙනෙක් හිටියා. එයාට කියනවා එයාගේ ස්වාමියා කළු මහත්තයෝ හෙට උදේ පාන්දර මාරපණ ගිහිල්ලා එන්න ඕනේ කියලා. උදේ අර මාස්ටර් නැගිටලා බැලුවා. බනකොට කළු මහත්තයෝ නැහැ. මෙන්න ටිකක් ළඟට දාඩිය දාගෙන එනවා. ඔව්, යා මාරපණ ගිහිල්ලා එනවා දැන්. ඉතින් මොකද කියලා ඇහුවා මේ. කිව්වනේ ඉතින් මහත්තයා කිව්වනේ උදේ යන්න කියලා මම ගිහිල්ලා ආවා කිව්වා. පින්නතුනි මෙන්න මේ වගේ අපිට මුලින්ම අපි යන්නේ කොහාටද, යන්නේ මොකටද, ගිහිල්ලා මොකද්ද ඉෂ්ට කරගන්නේ කියන එක කලින් දැනගන්නට ඕනේ. කියන්නේ දුක සහ දුකට හේතුව දුක නැති කිරීම, මේකේ මාර්ගය මෙන්න මේක තමයි. ඇඩ්‍රස් එක මේක තමයි. ගිහිල්ලා කරන කාරණය මෙන්න මේක දැනගෙන තමයි පින්නතුනි අපි වැඩේට බහිනට ඕන. මෙන්න මෙතෙන්දි පින්නතුනි සම්පූර්ණ නිවන් මඟ කියන එක විවර වෙන්නේ දුක කියන එක තේරුම් ගැනීමත් එක්ක. මොකද්ද දුක කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝග ආදී මේ කරුණු තමයි අපි සාමාන්‍යයෙන් දුක විදියට හිතන්නේ. ඒකත් දුකට ගන්න පුළුවන්. ඒ වගේම මේ කාරණා ටික ඔක්කොම එකතු කරලා අපි නැවත සංකීර්තේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා දුක විදියට දුක සත්‍ය විදිහට කියනවා. ඒකත් කියන්න පුළුවන්. ධම්මචක්ක සූත්‍රයේ විස්තරය තමයි එන්නේ. නමුත් පින්නතුනේ මේකටත් වඩා තවත් සියුම් යන තැනක් තියෙනවා. තවත් තැනක බුදුහාම විස්තර කරනවා දුක කියන්නේ මොකද්ද කියලා. පින්නතුනේ සාදුකාරයක් දෙන්න බලන්න හොඳට. නැවතත් හොඳට සාදුකාරයක් දෙන්න. හොඳයි. දැන් අපි හොඳටම දුක කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න දැන් අපි යන්නේ. බුදුහාම දේශනා කරනවා එක තැනක කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම්, අන්න ඒ දේ හැර වෙනත් දෙයක් තියෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම්, ඒක හැර යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියන්නේ කියලා. එහෙම කිව්වම ඔබට හිතේ කායි කායටත් දුකක් නැත්නම් හිතටත් දුකක් නැත්නම් වෙන මොකන්ද දුකක් කියලා. පිනතුනි මෙන්න මෙතනින් තමයි අපි හරියටම තේරුම් ගන්න ඕන ස්ථානය. එහෙම ස්ථානය බුදුදහමේ සඳහන් වෙනවා. පටිසම්භිදා මග්ගේ එක්තරා ස්ථානයක චර්යා නානත් ඥානෙ විස්තර කරද්දී විඥාන චර්යා කියලා කාරණයක් එනවා. විඥාන චර්යා කියලා කියන්නේ අපට අතීත කර්ම විපාක විදියට අපි අස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් යමක් කන්ටැක්ට් කරනකොට යමක් ස්පර්ශ කරනකොට ඒ මුලින්ම ලැබෙන අත්දැකීම. ඇසට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට මේ අස්කන ආදී ඉන්ද්‍රිය හයට ලැබෙන මුල්ම අත්දැකීමට කියනවා දුක්ඛ සත්‍ය කියලා. අතීත කර්මයට විපාක විදියට. අතීත කර්මය කිව්වාම හිතන්න එපා ගිය ආත්ම භවවල කර්ම විතරයි කියලා. මේ ආත්ම භවෙත් අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට අවිද්‍යාව සහ සංස්කාරවල ස්වභාවයට අනුව මේ මොහොතේ අපට ආයතන ටිකක් ලැබිලා තියෙනවා. මොනවද ආයතන කියන්නේ? ඇස, කන, නාසය ආදී මේ ආයතන ටික. ඒක ලැබෙන්නේ කොහොමද? ඊට කලින් තිමිච්ච මානසික ස්වභාවයට අනුව තමයි මේ මොහොතේ අත්දැකීම ලැබෙන්නේ. අන්න ඒ ලැබෙන අත්දැකීම පෙර පසු නොවි ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන, ඒ නිරුද්ධ වෙච්ච දේෙන් හටගත්තු සංඥා වේදනා දෙක අපි ධර්මාලම්බනයක් විදිහට අරගෙන වර්තමානයේ මනසින් නැවත සිහි කරනවා. ඒ සිහි කරන්නේ අපි අවිද්‍යාවෙන් නම් මුලාවෙන් නම් මොකද්ද වෙන්නේ? අර මුලින් හටගත්තු අත්දැකීමට විඥාන චර්යාවට කියන්නේ ස්කන්ධ පංචකය කියලා, පංචස්කන්ධය කියලා. දැන් මෙතන අවිද්‍යාවෙන් ඒකේ සංඥා වේදනා දෙක සිහි කරනකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් මොකද හටගන්නේ? දැන් පංච උපාදාන ස්කන්ධය. මුල් අත්දැකීම පංචස්කන්ධය. ඒක හැම දිනාටම එක වගේ එනවා. ඒක වෙනස් කරන්න බෑ අපට. පෘථග්ජන කෙනාටත්, සීක කෙනාටත්, රහතන් වහන්සේටත් ඒක වෙනස් කරන්න බෑ. ඒ අත්දැකීම ලැබෙනවා. හැබැයි ඊළඟ තැනදී අපට වෙනස් කරන්න පුළුවන්. කලින් සුතමේ ඥාණයෙන් මේක අහලා තිබ්බනම් වර්තමානයේහි සතිය සහ සම්පජඤ්ඤය දෙක උපරිම ලෙස තියාගත්තනම් මොකද්ද වෙන්නේ? අර විඥාන චර්යාවේක අඥාන චර්යාවකට නොගිහිල්ලා, පංච උපාදාන ස්කන්ධයකට නොගිහිල්ලා, ජරා මරණ ප්‍රිය විප්‍රයෝග නැමැති දුක් වලට නොගිහිල්ලා අපට ගොඩ ගන්න පුළුවන් ඥාන චර්යාවකට ගිහිල්ලා. කොහොමද ඒ ලැබෙන අත්දැකීම සමුදේ වේ විදියට අනිත්‍ය දුක අනාත්ම විදියට බැලුවොත් මොකද්ද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පැත්තට යන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධයක් හැදෙන්නේ නැහැ. ඒක අත්ති බික්කවේ කම්මං අකන්නසොක්කං අකන්නසොක්කං කලුත් නොවන සුදුත් නොවන කර්ම සකස් වීමේ පැත්තට යනවා. ඒක කම්මක්ඛයය සංවත්තති කර්මයේ ක්ෂය කිරීමට හේතු වන ක්‍රියාවන් විදිහට සැලකන. පින්නතුනි මෙන්න මෙතෙන්දි තවත් විස්තරයක් එනවා. බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. යම්කිසි කායික දුකක් චේතසික දුකක් තමන්ට තියෙනවා නම් අන්න ඒ දේ දුකක් වෙනවා, දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. මෙන්න මේක තමයි පින්නතුනි වැදගත් ස්ථානය. මොකද්ද මුලින් සඳහන් කළා? යම් කෙසේ කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම්, ඒ දේ හැර වෙනත් දෙයක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍ය කියලා. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා, දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. දැන් මෙතනිනම් වාක් වෙනතුණු වාක් ඉගෙන කියාගත්තු අය නේනේ. වාක් ඉගෙන කියාගෙන උපාධි අරගෙන භාෂාත් කීපයක් ඉගෙනගෙන ඇතැම් විට ශ්‍රී ලංකාවේදී ලොකු රැකියාවක් කළා නේද? මෙහෙදි රැකියාවක් කළා. එහෙම පින්නතුන්නේ ඔබට මේක තේරුම් ගන්න පුළුවන් බැරි නෑ. හැබැයි හරියට සිහියෙන් ඉන්නට ඕන. මේකට මම හඳ උදාහරණයක් කියන උදාහරණයක් ඔබට එක තේරුම් ගන්න පුළුවන්. දැන් මුලින් සඳහන් කළේ කොහොමද? කායික දුකත්, චේතසික දුකත් හැර වෙනත් දෙයක් වෙනවා නම් ඒක දුක සත්‍ය කියලා. කායික දුකත්, චේතසික දුකත් හැර වෙනත් දෙයක් වෙනවා නම් ඒක දුක සත්‍ය කියලා. දෙවෙනියට කියන මොකද්ද? කායික දුකත්, චේතසික දුකත් කියන මේ දෙකම දුකක් වෙනවා, දුක සත්‍යයක් වෙනවා කියලා. උදාහරණයක් කියන උදාහරණයක් කිව්වම ඔබට තේරුම් ගන්න පුළුවන්. මේකයි උදාහරණය. අපි කියමු කාර් එකක් කියලා. බස් එකක් කියලා. බස් එකක් ගත්තොත් ඉන්න බස් එකකුත් වෙනවා. බස් එක වාහනයකුත් වෙනවා. එතකොට හැම බස් එකකම බස් එකක් වගේම වාහනයකුත් වෙනවා. හැම දුකක්ම කායික දුකත්, චේතසික දුකත් කියන මේ දෙකම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. අර උඩ කුලකේටත් අයිති වෙනවා. කාර් එකක් වගේම වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක්ද? හැම වාහනයක්ම බස් එකක්ද? නෑ. හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි. බස් නොවන වාහනක් තියෙනවා. අන්නේ වගේම තමයි හැම දුකක්ම දුකක් වගේම දුක සත්‍යයක් වුණාට, බස් එකක් වගේම වාහනයක් වුණාට හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දුක සත්‍ය තියාගෙන දුක් නොවිඳින පිරිසක් මේ ලෝකේ ඉන්නවා. අතීත කර්ම විදියට ස්කන්ධ පංචකයක් ගොඩ නැගෙනවා. ස්කන්ධ පංචකයේ පංචස්කන්ධය ඇති වුණාට ඒක පංච උපාදාන ස්කන්ධයකට නොගිහිල්ලා ප්‍රඥාවෙන් බලන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය වශයෙන් බලන කෙනා. යා කල්යාණ පෘථග්ජන භූමිය කෙනෙක් වෙන්න පුළුවන්. සේක කෙනෙක් වෙන්න පුළුවන්. අසේකෝ රහතන් වහන්සේ වෙන්නත් පුළුවන්. ඒ බලන අවස්ථාවේදී එයාට පංච උපාදානස්කන්ධය ගොඩනගෙන්නේ නැහැ. පින්නතුනි, මේ කියන්නේ මොකද්ද? අපට අතීත කර්ම විදිහට ලබන අත්දැකීමට මේ මුල්ම එක්ස්පීරියන්ස් එකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෑ බුදුදහමේ. මෙන්න මේකයි පින්නතුනි වැදගත්ම පොයින්ට් එක. බුදුදහමේ කිසි වෙලක දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නැහැ. දුක්ඛ සත්‍ය බැරි වෙලාවත් දුරු කරන්න කියලා කිව්වනම් මොකද වෙන්නේ? එහෙනම් නිවන් දකින්නකොටම පිරුණ පන්නත් වෙනවා. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෙවෙයි කියන්නේ. ඕ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න ඕන, නුවණින් අවබෝධ කරගන්න ඇති වෙන එක දුරු කරන්න නෙවෙයි. දුක සත්‍ය තේරුම් ගත්තු පමණට සමුදය සත්‍ය දුරු වෙනවා, නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා, මාර්ග සත්‍ය වැඩෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි ඇඩ්‍රස් එක. මෙන්න මේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් හරි දැනගත්තොත් කෙනෙක් බුදුහාමර දේශනා කළා. දුක ගැන පොඩ්ඩක් හරි තේරුම් ගත්තනම් මොකද කරන්න ඕන? තමන්ගේ ළඟම ආදරය කරනම කෙනෙක් ඉන්නවා නම්, හැබැයි එයා තමන් කියන දේ අහන සූදානම් නම් එයාටත් මේක කියන්න කියලා. ඔබට එහෙම ඉන්නවද? ඉන්නවා නම් ඒක නටත් මේක කියන්න කියලා. පින්නතුනි මෙන්න මේක තීරුම් ගත්තු පමණට මෙයාට මෙතෙන්ට තමයි දුක්ඛෝපනී සහ සද්ධා කියලා කියන්නේ. දුක්ඛෝපනිය සහ ශ්‍රද්ධා කියන්නේ මොකද්ද? දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන්නේ මොකද්ද? දුක් විඳිනකොට ශ්‍රද්ධාව හට ගන්නවද? දුක් විඳිනකොට ශ්‍රද්ධාව හට ගන්නව නෙවෙයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත දුක්ඛ සත්‍ය තේරුම් ගන්න පමණටයි මොකද්ද? ශ්‍රද්ධාව ඇති වෙන්නේ. බුදුහාඳුර ගැන තථාගතස්ස බෝධින් සද්ධාති. බුදුහාඳුරෙන් අවබෝධයේ මේකයි කියන බලවත් විශ්වාසයක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාවත් එක මොකද වෙන්නේ? හරියට මේ ශ්‍රද්ධාව ඇති වුණා නම් පින්වතුනි කියනවා මේ ශ්‍රද්ධාව වීරියක් බවට පත් වෙලා තමන්ගේ සම්මස් නහර ඇට ඇට මිදුළු විනිවිද ගිහිල්ලා හරියට ශරීරයට කරන්ට් එක වැදුනා වගේ මේ දුකෙන් මිදෙල යන්න ලොකු වීරියක් හට ගන්නවා කියලා. ඇයි ඒකට හේතුව? මේක තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? මේ දුක්ඛ සත්‍ය තේරුම් නොගෙන ඒ ලැබෙන අත්දැකීම අවිද්‍යාවෙන් වැළඳගත්තොත් පංච උපාදානස්කන්ධය හටගෙන අනන්ත දුක් වේදනා විඳින වෙනවා. යම් කිසි කෙනෙක් පින්නතුනි මෙන්න මේ දුක්ඛ සත්‍ය තේරුම් නොගෙන ඉන්නව නම් ඒ කෙනාගේ ස්වභාවය බුදුහාඳුර විස්තර කරන ස්පර්ශය ගැන. යා කොයි වගේ කෙනෙක්ද කියලා. එතෙන් මිට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබට හිතෙන්න පුළුවන් අනේ හවලට ලස්සන ගියක් තියෙනවා හොඳ වාහනයක් තියෙනවා ලොකු ඉඩමක් තියෙනවා ළමයි හොඳට ඉගෙනගෙන යම්වා පොහසතානේ මට එච්චර නෑ කියලා හිතෙනවනේ දුකත් හිතෙන වෙලාවල් තියෙනවනේ නමත් පින්නතනි ඒ කවුරුවත් සැප විඳින්නේ නෑ නෙවෙයි පින්නතනි ඒ අය විඳින විඳීම බුදුහාර දක්වන කොහොමද හැම ගහපු හරකගේ අත්දැකීමකට හරකෙක් ඉන්නවා හරක මරන්නේ පන පිටින් හරකගේ හැම ගලවනවා ගලවල හරක අත්හරිනවා හරකට මොකද වෙන්නේ ඔව් සත්තු කනවා මැස්සෝ වහනවා අවුවට වේලෙනවා බිම ලැබුවොත් වැලි වලට හීරෙනවා වතුරේ බැස්සොත් සත්තු කනවා අනන්ත වූ දුකකේ සත්‍ය විඳිනවා අන්නේ වගේ තමයි අවිද්‍යා සහගත මැසින් රූපයන් බැලීම කනේ ශබ්දයක් ඇසීම මේ ආයතන ස්පර්ශයේ සලකන්නේ අරහම ගලවපු හරකගේ අත්දැකීමකට. යම් කිසි කෙනෙක් රජෙක් වුණත් ඉහළ මුගතෙක් වුණත් මහා බලවතෙක් වුණත් රාජතාන්ත්‍රිකයෙක් වුණත් පාලකයෙක් වුණත් මහා ධනවතෙක් වුණත් කීර්තිමත් පුද්ගලයෙක් වුණත් මෙන්න මේ යථාර්ථය දැන නොගෙන යම් කිසි කෙනෙකුගේ ඇස්කන්න ආසාද ඉන්ද්‍රිය වලට රූපාදී ස්පර්ශයක් අවිද්‍යාසහගතව හටගන්නව නම් ඔහුට ප්‍රපංච හටගෙන තෘෂ්ණා දෘෂ්ටිමාන හටගෙන ඔහු විඳින අත්දැකීමත් මේකයි. එහෙනම් පින්නතුනේ ස්පර්ශ නිරෝධයට බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. ස්පර්ශ නිරෝධය කියන්නේ මොකද්ද? ඇසින් රූප නොබලින්දීමද? කනෙන් ශබ්ද නොසහින්දීමද? නෑ පින්නතුනි. එහෙම එකක් බුදුදහමේ දේශනා කරන්නේ නෑ. ඇයි ඒකට හේතුව? නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි. ලෝකේ ලස්සන දේවල් දේශයන් නෙවෙයි. මෝහයන් අවිද්‍යාවන් සංයෝජන නෙවෙයි. සංයෝජන හටගන්නේ කොහේද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අවිද්‍යා තෘෂ්ණා දෘෂ්ටි මාන සහිත මේ හිත ඇති කල්ලි තමයි බාහිර දේවල් තමන්ට රාග දේශ වශයෙන් තමන් ගන්නෙ. හේතු අභ්‍යන්තරයේ තියෙන්නේ. මෙන්න මේ හේතුව හරියට තේරුම් අරගෙන හේතුව නැතිවෙනදී ප්‍රතිපදාවක් හිටියොත් තමන්ට බාහිර ලෝකෙන් දුකක් එන්නේ නැහැ. පින්නතුනි සම්පූර්ණ අපි දුක කියන්නේ මොකද්ද? අපේ අවිද්‍යාවෙන් ගොඩගසා ගන්න ලෝකයක් මේ තියෙන. අපෙන් ඇසට රූපයක් පේනකොට අපි කොහොමද හිතන්නේ? ඒ බාහිර පේන දේ අනුවයි තමන්ට මේ අත්දැකීම එන්නේ කියලා අපි හිතන්නේ. මේ පිළිම වහන්සේ දකිනකොට ශ්‍රද්ධාව හට ගන්නවා. අපි හිතන්නේ කොහොමද? අනේ මේ පිළිම වහන්සේෙන් මට ලොකු ශක්තියක් ආවා කියලා අපි හිතන්නේ නේ. ඇත්තටම මොකක්ද උනේ? මේ මුලින් වර්ණ මාත්‍රේ විතරයි අපට ස්පර්ශ වුණේ. ඒක එතනම නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙච්ච රූපයේ පිළිබඳව හට ගන්න සංඥා වේදනා දෙක අපි මනසින් සිහිපත් කරලා අතීත අත්දැකීම් එක්ක සම්බන්ධ කරගෙන අපි මේ පිළිම වහන්සේ ඉදිරිපිට ධනෙන් වැඩෙනවා. අපි නිතරම ගෙවි අතීතය තුළ ජීවත් වෙන්නේ. ඉස්සරහා බලාගෙන ඉන්නේ නමුත් ජීවත් වෙන්නේ අනාගතේ අතීතේ. අපි පාරක යනකොට අපි නිතරම ඉස්සරහා බලාගෙන යන්නේ. නමුත් ඉන්නේ කොහෙද? ඉන්නේ මෙතන. ඉන්න තැන කලින් ඇහැට පෙනිලා අවසන්. කලින් ඇහැට පෙනිලා අවසන් වෙච්ච අතීතය තුළ හිටගෙන ඉන්නේ. නමුත් බලාගෙන ඉන්නේ ඉස්සරහා. බත් පිඟාන කතර ගන්න. මුලින් කෑම කන්න කලින් හිතන මේක රහ ඇති කියලා එකකටක් කනවා. කාලේ දැන් හරි රසයි. රස හටගත්තු ගමන්ම හිතනවා මේ රස තියෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. ඇත්තටම මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? දැන් මේ රස දැනෙන්නේ කටේ ගිහිල්ලා මිශ්‍ර වෙලා කටට දාපු ගමනොත් නෙමෙයි රහාවේ. කටට ගිහිල්ලා අඹරලා කෙරත් එක මිශ්‍ර වෙලා මේ ටික ඔක්කොම කරපු මොහොතක තමයි මේ රස ආදී. නමුත් බලාගෙන ඉන්නේ කොහොමද? පිඟාන ධානයේ හරියම රසයි මේ මාළු කෑල හොඳ රසයි. මේ වම්බුඩු මෝජු හරියම රසයි. බට්ටික හුඟක් රසයි කියේ බට්ටික දිහා බල බල තමයි අපි රස විඳින්නේ. අපි හිතන්නේ මේ රස දැනෙන්නේ මේ මොහොතේ මේ කෑම ටිකේ තියෙන මේ රස කියලා. අපි කවදාවත් හිතනොද පිනතුනි මේ රස විඳින්නේ මේ කටේ තියෙනවයි කියලා. මේ දැන් රස විඳින දේ පිනතුනි අර පිඟානේ තියෙනවා වගේ ලස්සනද? දැන් මේ මොහොතේ රස විඳින්නට කෙලියට ගත්තොත් කොහමද? එළියට අරගෙන පිඟානේ පැත්තෙන් ඉඳිපොත් කොහමද? අර වගේ ලස්සනද? ආයි තමන්න කටට දාගෙන හිතනවා අනේ අර රසම ටික තමයි ආයි මේ කියලා. පින්නතුනි මෙන්න මේ වගේ තමයි අපේ මේ අත්විඳින ලෝකය. අපි සම්පූර්ණ මේ ජීවත් වෙන්නේ මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ගැන මනසෙන් හිතමින් තමයි මේ ජීවත් වෙන්නේ. අර මුල් අත්දැකීම නිරුද්ධ වෙනවා. ඒක ඉතාම ක්ෂණිකයි. අපේ හිත වේගෙන් ගමන් කරනවා, වේගෙන් වෙනස් වෙනවා, ඇතිවිල නිරුද්ධ වෙනවා. නමුත් අපි නිතරම ජීවත් වෙන්නේ අතීතයේ තුල. නමුත් ඉස්සරහා බලාගෙන තමයි කොවිලෙත් ඉන්නේ. මෙන්න මේ කවිද්‍යාව පාදක හටගන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් පින්නතුනි මොකද්ද වෙන්නේ? අපිට අතීතය අර නිරුද්ධ වෙච්ච තැන ඉන්න බෑ. අපට ඒක ක්ෂණික වහටගෙන නිරුද්ධ වෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක උපේක්ෂාසහගතයි. ඒක දුකක් සැපක්වත් නෙවෙයි මුල් අත්දැකීම. ඒ මුල් අත්දැකීම උපේක්ෂාසහගතයි. ඒක මධ්‍යස්ථයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක හුදු විපාක මාත්‍රයක් විතරයි. එහෙනම් අපි කොතනින්ද වෙනස් කරන්නේ? අපි වෙනස් කරන්නේ අන්න ඒ මුල් අත්දැකීම හටගෙන නිරුද්ධ වුණු දේ සංඥා වේදනා දෙකක් විදියට නැවත නිර්මාණය වෙනකොට අන්න ඒ දේ තැනයි අපි සිහිය සහ නුවණ පිහිටුවා ගන්න. මෙන්න මේක ටිකෙන් ටික අපේ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කර කර අපි මොකද කරන්නේ? පෙර පසු නොවි ඉක්මනටම මේක සම්බන්ධ කරගෙන සිහිය මෙතෙන්ට තියාගන්න අපි උත්සාහ ගන්නවා. අපේ මනස පුහුණු කරනවා. මුලදී අපි මුලා වෙනවා. එක පාරමෙදෙන්ට එන්න බෑ. මේ සඳහා තමයි පිනොතුනි අපිට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවක් පනවලා තියෙන්නේ. මේ සඳහා තමයි සතර සතිපට්ඨානයක් බුදුහාමර දේශනා කළේ. සතර සතිපට්ඨානේ ඉන්න මොකද්ද වෙන්නේ? අපි මේ ඉදිරියට යන මේ කෙලෙස් සහිතව ඉදිරියට දුවන මානසික ස්වභාවය ටිකෙන් ටික අඩු වෙලා පින්නතුනි අපි වේගෙන් දක්ෂ වෙනවා. සිහිය සහ නුවණ තුළ පෙරපසුන වේ මේ අත්දැකීම තුළ ජීවත් වෙනට. යම්කිසි වේගවත් ගමනක යෙදෙන වාහනයක් තියෙනවා නම් අපි කියමු පෑඩ සැතපුම් 80ක වේගින් යන වාහනයක් තියෙනවා. ඒ වාහනේ යන කෙනෙකුට අපිට මොන හරි දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අපිත් ඒ වේගෙන් යන්නට ඕන. නැත්තම් අපිට ඇත්ත එක ගනුදෙනුවක් කරන්න බෑ. අන්න ඒ වගේම තමයි පින්නතුනි අපට සමත විදර්ශනා දෙක තමයි මෙන්න මේ වේගය වැඩි කරගන්න දේ. බුදුහාමර දේශනා කරනවා මේ ලෝකයේ ඉපදෙච්ච නුවණැති බුද්ධිමත් කෙනෙකුට වඩන්න තියෙනවා නම් ප්‍රැක්ටිස් කරන්න තියෙනවා නම් ඉහළම ගුණාංග දෙක මොකද්ද කියලා දේශනා කළා. මොකද්ද? ඒ තමයි සමත විදර්ශනා දෙක. සමතය කියන්නේ එක කුසල අරමුණක සිහියෙන් ඉන්න උත්සාහ කරන. ඒ සතිය දිග කාලයක් දිනු වෙනකොට ඒක සමතයක් බවට පත් වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියන විදිහට හිත සමාධිමත් වූ කල්හි අර තමා කලින් අහලා තියෙන චතුරාර්ය සත්‍ය මෙන්න මෙතෙන් ගලපලා බලනවා. අනිත්‍ය දුක අනාත්ම විදිහට බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? අපේ අවිද්‍යාව දුරු වෙලා වඩ වඩාත්ම ප්‍රඥාව විනිවිද යනවා. අන්න ඒ ප්‍රඥාවටයි කියන්නේ පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් මේ රාග දේශ විශේෂයෙන්ම මෝහය පිරිසුදු කරනවා. මෝහයෙන් අපේ හිත පිරිසුදු කරනවා මෙන්න මේ ප්‍රඥාව නැමැති පඤ්ඤා නරාණං රතනං සත්‍යයන් තියෙන උතුම්ම රතනය, උතුම්ම මැණික, වටිනාම දියමන්තිය මොකද්ද? ප්‍රඥාව. අන්න ඒ ප්‍රඥාව පින්නතුනේ වඩන කාලේ වැඩි කර ගැනීම තමයි අපිට අපි සලකන විදිය. අන්න ඒ ප්‍රඥාවට එන්නට අපට තියෙන පසුබිම තමයි සමතය. ඒ සමතය දසනා දෙකටම මූලික බෑග්ග්‍රවුන්ඩ් එක තමයි, ෆවුන්ඩේෂන් එක තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය නැමැති භූමිය තුල වාසය කරනකොට මොකද වෙන්නේ? සතිය දිනු වෙනකොට සමාධිය දිනු වෙනවා, ප්‍රඥාව දිනු වෙනවා, විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. පින්නතුනි මෙන්න මේ ගමන් මඟ තමයි අපි කල්යාණ මිත්‍රාසනේ දැනගන්නේ. දැනගත්තට පස්සේ අපි වේගෙන් අපිට අපි සලකන්න පටන් ගන්න ඊට පස්සේ. පින්නතුනි මේක තීරුම් ගන්නකම් අපි සලකන්නේ මොනවටද? අපි සලකන්නේ ඉඩකඩම් වලට, ගොඩ නැගිලි වලට, අපේ දරුවන්ට, මේ ශරීරයට, රස්සාවට, මේවට තමයි අපි සලකන්නේ. ඒවට සලකන්න එපා කියනව නෙවෙයි, ඒවට සලකන්න. හැබැයි ඒ වගේ නැවත රිටර්න් එක බලාපොරොත්තුෙන් ඒ පැත්තේ නැවත සතුට එයි කියලා බලාපොරොත්තු වෙනම් කරන්න එපා. ඒව අපේ සමාජ යුතුකම් විදියට සදාචාරවත් ජීවිතයක් විදිහට අපි යොක් කරනවා. හැබැයි අපේ සතුට ලබා ගන්න ක්‍රමයක නෙවෙයි. අපි ඒ ටික කරන්න ඕන මොහොතද? ඔව්, ඒ ටික කරන්න ඕන අපට මෙතෙන්ට එන්න පහසුව සඳහා. ඒ ටික නොකරොත් අපිට මෙතෙන්ට එන්න බැහැ. ඔබ හරියට රැකියාව නොකරනවා නම්, දරුවන්ගේ යුතුකම් නොකරනවා නම්, ගෙදර පිරිසිදු කිරීම ආදී නොකරනවා නම්, මාසිකව තියෙන බිල් එක හරියට නොගෙවනවා නම්, ඔබට ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න අවස්ථාවක් නැහැ. එතකොට හැබැයි ඔබ ඒ ඔක්කොම ටික කළාත් ධර්මයේ ප්‍රැක්ටිස් නොකරොත් මොකද වෙන්නේ? ඔබ හරියට ටිකට් එකක් අරන් ගුවන්තොටුපළට ගිහිල්ලා මහන්සියෙන් වාහනයකුත් හයර කරගෙන ගුවන්තොටුපළේ මේ බංකුවක් උඩ වාඩිල ඉන්න වගේ වැඩක්. පින්නතුනේ අපිට එයාපෝර්ට් එකට යනකම් වාහනයක් අවශ්‍යයි, උදව්පකාර අවශ්‍යයි. නමුත් අපි එතෙන්ට ගිහිල්ලා නිකන් හිටියට හරියන්නේ නැහැ. අපි බෝඩින් පාස් එක ගන්නට ඕන. අරගෙන අදාළ කාමරයට ගිහිල්ලා ෆ්ලයිට් එකට අපි ගොඩ වෙන්නට ඕන. එතෙන්ට යනකම් අපිට මේ පහසුකම් ටික ඕන. වාහනයක් ඕන, එතෙන්ට යන්නට ඕන, බඩු ටික චෙක්-ඉන් වලට දාන්න ඕන. ඒ ටික අපි කරන්නට ඕන. ඒ දේවල් කරන දේ වගේ තමයි අපි එදිනෙදා ජීවිතේ මේ කරන දේවල් ටික. හැබැයි එතනින් අපි නවතින්නේ නැහැ. අපි බෝඩින් පාස් එක අරගෙන අපේ ෆ්ලයිට් එකට නගිනවා. ෆ්ලයිට් එකට නගිනවා කියන්නේ මොකද්ද? අපේ සතර සතිපට්ඨානය තුළ හික්මෙනවා. සතර සතිපට්ඨානය තුළ හික්මීම වගේ තමයි ෆ්ලයිට් එකේ වාඩි වෙලා ඉන්න එක. අපි කලබල වෙන්න හොඳ නෑ. යන වේගය අඩුයි, ඉක්මනින් යන්න ඕන, ගැස්සෙනවා, ඒවට අපි වරි වෙන්න ඕනේ. ඒව අදාළගෙන කරගන්න. අපිට තියෙන්නේ නිශ්චිත ආසනේ වාඩි වෙන්න විතරයි. අන්නේ නිශ්චිත ආසනේ කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානෙ නැමැති බුදුරජාණන් වහන්සේගේ විශේෂ ශේස්ත්‍රය තුළ අපේ පිරිසරණ කරගන්නට ඕන. එතකොට මගේ දැන් කොච්චර කෙලස් නැති වෙලාද කියලා අපිට බලන්න දෙයක් නෑ. අපට තියෙන වීරයෙන් මේ සමති දස්නාටික වඩනගේ අපට තියෙන. තමන්ටම තේරෙනවා තමන්ගේ දැන් කෙලෙස් අඩු වෙන ආකාරය තමන්ගේ වීරයේ ප්‍රමාණයට තමන්ටම ප්‍රතිඵල ටිකක් වෙන්න පුළුවන්. පින්නතුනි මෙන්න මේ සදහම් මඟ තමයි අපට අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙතන ඉඳන් තමයි අපේ වීරිය පටන් ගන්න. මෙන්න මෙතන ඉඳන් පුළුවන් තරම් දුරට කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර අපි පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඒ වගේ හට ගැනීම, නිරුද්ධ වීම බලනවා. අන්තිමටම පින්නතේ අවසන්ඩ ගියාට පස්සේ මොකද්ද බලන්න තියෙන්නේ? මේ රූප ආදී ස්කන්ධ පංචකය සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. කුමන අධ්‍යක්ීමක් ලැබුණත්, ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, මේ කුමන ආයතනයකින් කුමන අධ්‍යක්ීම ගත්තත් අපි දකින්ව බාහිර දෙයක් තුළ හිත බැසගන්නේ තමා බලන්නේ අභ්‍යන්තරයට දැන් මොකද්ද උනේ කියලා. පින්නතුනේ ඔව් ඇත්ත මේකේ මුල් අවස්ථාව තමයි කියන්නේ කායන පස්සනාව ගැන මුලදී බලනවා ඒකෙන් කය ගැන ප්‍රකට වෙනවා ඊට පස්සේ වේදනාව වේදනා පස්සේ විහෙරතිත් යනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරතිත් යනවා ඒක කියලා අවසානයේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මට්ටමේදී ස්කන්ධ පංචකයේ සමුදය වේ බලනවා අපි මේ දැන් කියන්නේ අවසාන රිසල්ට් එකේ දී කරන දේ ගැන අපි මේ කියන්නේ අර මුල් ටික ක්‍රමානුකූලව වඩලා මුලින් කරන්නේ කය ගැන බලනකොට රූපස්කන්ධය ප්‍රකට කරගන්නෝ වේදනුපස්සනේ වඩනකොට වේදනස්කන්ධය ප්‍රකට කරගන්නෝ චිත්තානුපස්සනා වඩනකොට විඥානය ප්‍රකට කරගන්නෝ ධම්මානුපස්සනා වඩනකොට සංඥා සංඛාර දෙක ප්‍රකට කරගන්නෝ ඒකෙත් අවසානට ගියාට පස්සේ කොහොමද ඒ පහම එකට අරගෙන එක තැනකින් ස්කන්ධ පංචකයම මේකේ අර හරියට අර මුදුන් වහලට ඔක්කොම පරාල ටික සම්බන්ධ වෙන වගේ අවසාන ගන්න තියෙන එකම තැන තමයි ස්කන්ධ පංචකයේ සමුදේ වැය ගන්න එක. මුලදී අපි තේයක හදන විදිය වෙන වෙනම බලනවා. තේයකට උණු වතුර දානවා, සීනි ටික දානවා, තේ කොළ ටික දානවා, හැඳි ගන්නවා. මේ ටික බලන වගේ තමයි ස්කන්ධ පංචකයේ වෙන වෙනම බැලීම, සතර සතිපට්ඨානේ වැඩි වීම. ඒක වෙන වෙනම කරපු කෙනා අවසාන ප්‍රතිඵලයේ විදියට දන්නවා. තේයක බොනකොට එක පාරම යා තේරුම් ගන්නවා. ආසීනි මදි කහට වැඩි රස්නි අඩුයි ඔක්කොම තේයක බොනකොටම දන්නෝ දැන් කලින් තමන් ප්‍රැක්ටිස් කරලා ඉන්නේ කලින් වෙන වෙනම බල්ලා තියෙන නිසා තමයි තමන්ට මේක පේන්නේ අවසානට ගියාට පස්සේ ආයි නැවත වෙන් කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ තේයක හැදුවට පස්සේ ආයි වෙන් කරන්න බෑ මෙන්න තේගොල ටික මෙන්න වතුර ටික මෙන්න කහර ටික වෙන් කරන්න බෑ නමුත් තමන් දන්නවා එකටම ගන්නකොටම සිද්ධිය මේකයි කියන එක තමන් දන්නවා තමා එක සමස්තයක් වශයෙන් අරගෙන තමා නුවණින් දකිනවා ඇයි ඒකට හේතුව මේ ස්කන්ධ පංචකය පින්නතුනේ සම්පූර්ණයෙන්ම මනසින් නුවණින් දකින තියෙන දෙයක් බාහිර ලෝකයේ තුල මේ ස්කන්ධ පංචකය කිසිම එකක් වෙන් කරන්න බෑ තේ එකක් තියෙනකොට තේ එක බාහිර ලෝකයේදී නැවත සීනි ටික මේ ටික වෙන් කරන්න බෑ පින්නතුනේ අන්නේ වගේ අපේ ජීවිතයේ ස්කන්ධ පංචකේ යථාර්ථය උනාට ස්කන්ධ පංචකේ වෙන වෙනම දකින්න කියලා තියෙන බුදුදහමේ රූපයට හේතුව ආහාර වේදනාවට හේතුව ස්පර්ශය විඥාණයට හේතුව නාම රූප සංස්කාරවලට හේතුව අවිද්‍යාව නැත්නම් මානසිකාර මේ වගේ වෙන වෙනම හේතු කියලා අපි මුල දෙනුවනේ මෙනෙහි කරපු අපි අවසානයේ මේ සියල්ලක් මේකට අරගෙන අපට සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති නැත්තම් ආස්වාද ආදීනව නිස්සරණ විදියට ආයතන පහ ස්කන්ධ පංචකය බලන්නයි අපට අවසානයේ තියෙන්නේ මෙන්න මේක දකිනකොට නැවත ධම්මානුපස්සනාව තුළ නැවත විස්තරයක් වෙනවා මොකද්ද දැන් ඔහු දුක දකිනවා දුකට හේතුව දකිනවා දුක්ඛ නිරෝධය නිරෝධගාමිනී පටිපදාව දකිනවා පින්නතුණියයි මේ ධම්මානුපස්සනාදී ආයේ මේ එන්නේ මුලදී සම්මා දිට්ඨියේ පළවෙනි පියර විදියට දුක්ඛේ ඥානං සමුදය ඥානං ආදී වශයෙන් සුතමේ ඥානෙන් අහලා දැනගත්තු කෙනා ඇඩ්‍රස් එක මුලදී අහලා දැනගත්තු කෙනා දැන් ධම්මානුපස්සනා වඩලා මොකද වෙන්නේ ඒ ડેස්ටිනේෂන් එකට ඒ ඇඩ්‍රස් එකට දැන් ගිහිල්ලා මේ මුලින් ඥානතෝ දැන් පස්සතෝ දැන් Taman දකින්නෝ දැන් ප්‍රත්‍යක්ෂ වෙනවා Tamanට අර මුලින් කල්‍යාණ මිත්‍රයන්ගෙන් අසහා දැනගත්තු දුක දුකට හේතුව දුක නිරෝධය දුක නිරෝධ ගාමිනී පටිපදාව දැන් ඔහුට ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා පිනතුනි මෙන්න මේක තමයි සදහම් මඟ විදියට බුදුහාමුදුරුව දේශනා කළේ. පිනතුන ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. හොඳයි පිනතුනි දැන් අපි ඉදිරියට කරුණු ටිකක් ප්‍රායෝගිකව පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ කතා කරපු කරුණු ටික පිනතුනි පුළුවන් තරම් හොඳට මතක තියාගන්න. තමන් එක එක දින ඇත් එක සාකච්ඡා කරන මේවා. මේ කරුණු අපිට නිතරම අහන ලැබෙන දේවල් නෙවෙයි. මේ අපි සසර හුඟක් අහපුවත් නෙවෙයි. මෙන්න මේ අහපු දේ පිනතුනි නිතර නිතර මේ දහමගේ ඉදිරියට යන්න නම් අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසට්ඨ කතා, විරිය ආරම්භ කතා, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන කතා කියලා මේ දස කතාවන් එක නිතරම ඉන්නට ඕන. මෙන්න මේ දස කතාවන් එක හිටියොත් තමයි දැහැමේ කතා 10ත් එක හිටියොත් තමයි නිතරම ධර්ම මාර්ගයේ තමන් ඉදිරියට යන්නේ. එහෙම ගියොත් තමයි තමන්ට ප්‍රතිඵල දකින්න පුළුවන්කම තියෙන්නේ. ධර්ම ශාලාවේදී බණ අහලා අනේ හරිය හොඳ බණක් හාමුදුරු කිව්වේ කියලා ගියාට පේනතුනේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මෙතෙන්දී ඔබට කුසලයක් වැඩෙනවා. නමුත් ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙන්නේ නැහැ. මේ අහල දැනගත්තු දේ පේනතුනේ නැවත නැවතත් හිතන්න ඕන. තේරුණු අඩුදියක් තියෙනවා නම් තමන්ගේ හොඳ යාළුවෙක්, තමන්ට වඩා ධර්මඥානය තියෙන කෙනෙක් එක සම්බන්ධතාව තියාගන්න. ඊයාගෙන් කතා කරලා අහන්න. එදාහවල් හාමුදුරු කියපු දේ මට හතන තේරුන්නේ නැහැ. ඔයාට කොහොමද තේරුනේ? තව තව පේනතුනේ ඒවා ප්‍රකට කරගන්න. ඒව නිතරම හිතන්න. ඒව නිතරම පුහුණු කරන්න උත්සාහ කරන්න. එතකොට තමයි තමන්ගේ ජීවිතවල පරිවර්තනයක් වෙන්නේ. දැන් අපිට තියෙන ධර්ම කරුණුත් අපි ඇතැමිට අපටත් වඩා වයසෙන් අඩු සමහර සායනාංශලකින් අහලා දැනගන්නවා. ගැටලු තියෙන තැන් නිතර නිතරම අහලා බලනවා. අහන්නේ ඇයි? මේක පැහැදිලි කරගන්න. ප්‍රශ්න අහන්නේ තමන්ගේ දැනුම පෙන්නන්න නෙවෙයි අහන්නේ. ඒක හොඳට මතක තියාගන්න. තමන් ප්‍රශ්නයක් අහන්නට ඕන තමන්ට ගැටලු කාරණයක් निराකරණය කරගන්න. අන්න එහෙම වුණොත් තමයි තමන්ට එන්න එන්නම ධර්ම කරුණු පැහැදිලි වෙන්නේ. පැහැදිලි වුණු තරමට පේනොත්නේ අපට ආසාවක් ඇති වෙන ඉදිරියට යන්නට. ඒ විතරක් නෙවෙයි මේ ධර්ම මාර්ගයේ තමන් වඩනකොට තමන්ගේ ජීවිතයේ ප්‍රධාන කාරණා දෙක බවට පත් වෙන්නේ සමත විදර්ශනා දෙක. හිත සමාධිමත් කිරීමත් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය, ආනාපාන සතිය මේ වගේ කමඨහන් 40ක් තියෙනවා පින්නතුනි. පුළුවන් මට මේ මේවා ප්‍රගුණ කරන්න. දැන් නැත්තම් දැන් කහාගෙන් අරහගෙන පුළුවන් මට මේ දිනු කරන්න. විනාඩි 5කින් 10කින් පටන් ගන්න. විනාඩි 20ක් කරන දවසට 30ක් කරන්න, පැයක් පුළුවන් නම් කරන්න. එකක් කරන ගමන් තව භාවනාවකුත් කරලා බලන්න තමන්ට වැඩිපුර හිතට එන්නේ මොකද්ද කියලා. හැබැයි පැය දෙකක් කළා අතරින් එපා. එකක් පැය 5ක්, පැය 10ක්, පැය 100ක්, පැය 250ක්, පැය 500ක් කොහොමම කාලය වැඩි කරා. පැය 1000ක් කොහොම කරනකොට පිනතුනි කලක් යද්දී තමන්ගේ ජීවිතයේ තමන්ගේ හිත හරියට අර රේඩ් පිරි දෙකක් උඩ තියපු කෝච්චි පෙට්ටිය වගේ වෙනවා. අර පිටිපස්සට නොපිට ගිහිපු අර කෝච්චි පෙට්ටිය පිරි දෙක උඩ තියාගත්තට පස්සේ තල්ලු කරගෙන හරියන්න පුළුවන්. අන්න ඒ වගේ මේත් එක තමන් කාලයක් අකණ්ඩව සත්පුරුෂයන් සමග මේ දහම් මගේ ඉදිරියට එනකොට තමන්ට හරියම සැහැල්ලුවක් දැනෙනවා. මෛත්‍රී භානාව, බුදුගුණ භානාදී මේ කමඨහනක් වඩන වෙලාව තමන්ගේ ජීවිතේ වඩාත්ම සතුටෙන් ඉන්න අවස්ථාවකට පත් වෙනවා. මුලදී ඕලාරික දේවල්ට හිත නැඹුරු වෙච්ච කෙනා කලක් යද්දි පින්නතුනේ ලාමක දේවල්ට හිත යන්නේ නැහැ එච්චර. ගමනක් බිමනක් යන්න ගියත් තමන් බලනවා සප්පාය සම්පජාන විදියට මම මේක යන්නේ කේ ප්‍රතිඵලයක් තියෙනවද? මේට මේක මට නොගිල හිටියට කමක් නැද්ද කියලා තමන්ගේ ටිකෙන් ටික ඒ වගේ පාලනයක් වෙනවා. සාර්ථ සම්පජාන්නේ යමක් කරනකොට ඒකේ අර්ථය මේක අර්ථවත් දෙයක්ද කියලා බලනවා. හැකිතාග දුරට තමාගේ මේ සම්පජාන්නේ යෝනිසෝ මානසිකාරය දින වෙනවා. එන්න එන්නම වඩාත්ම වැදගත් දේවල් කරන්න හුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මුලදී අපි රූපයන් පිළිබඳව තිමිච්ච අදහස් ටිකෙන් ටික අඩු වෙලා රූපයන් පිළිබඳව හිත බැස ගන්නා ගතිය අඩු වෙනවා. මොකද අපි නිතරම යමක් ගැන හිතන රූපයත් එක්ක තමයි හිතන්නේ. රූපයක් නැතුව අපට හිතන්න බැරුවයි අපි ඉන්නේ තාම. කාලයක් යනකොට තමන්ට රූප නැතුව මනසේ පැත්තට යොමු වෙන කාලයක් එනවා. ඒ කියන්නේ සමතේ දිනන අවස්ථාව. නිතර මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ දේවල් කරන්න කරන්න මොකද්ද වෙන්නේ? අර රූපයන් ගැන හිත හිත ඒව විවේචනය කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. තමන්ගේ හිතේ කුසල චේතනා, මෛත්‍රී සහ ශ්‍රද්ධාදී සිතිවිලි එන්නේම වැඩි වෙනවා. ඒක ලොකු සතුටක් බාටපත් වෙනවා ජීවිතේ. ඒ සතුට දිට්ඨධම්ම වේදනීය විදියට කියන තුනේ තමන්ගේ ජීවිතයේ හැම කටයුත්තකටම විහිදිලා යනවා. තමන්ට කලක් යද්දි තමන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන ආකාරය හොඳට පේනවා. තමා වයසට යන පුළුවන් ටිකෙන් ටික දුරවල යන පුළුවන්. නමුත් ඊට වඩා වේගෙන් තමන්ගේ මානසික සතුට වැඩි වෙනවා. වෙනද රූපය ගැන හුඟා කිතලා රූපය ලෙඩ වෙනකොට මහලු වෙනකොට හුඟා දුක් වෙච්ච අපේ දැන් රූපය ගැන නෙවෙච්චර සැලකෙල්ල රූපය පිරිසිදුවට ලස්සනට තියාගෙන අනිත්‍යයට බාධාක් වෙන නිසා. නමුත් තමන්ගේ සතුට බඩපත් වෙන මොකද්ද? තමන්ගේ හිත පැත්තට හැරිලා ඉන්නේ. නිතරම සමත කමටහනක බුද්ධ අනුසතිය, ධම්මානුසතිය, මෛත්‍රිය, මරණානුසතිය, චාගානුපස්සනාව, සීලානුසතිය, දේවතානුසතිය, පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය මෙන්න පින්නතුනි ටිකෙන් ටික මේව තමයි තමන්ගේ ජීවිතයේහි ජීවිතයේ නැමැති වෘක්ෂයේ හටගන්න අගනා ඵල බවට පත් වෙන්නේ. තමන්ට තේරෙන තමන්ගේ ජීවිතයේ ඇත්තටම ඵල හටගන්නේ ඵල නෙරන්නේ මේ කාලේ කියලා. මෙච්චර කලක් ජීවිතයේ දුක් විඳලා හිටපු එකේ වෙහෙස තමන්ට ටිකෙන් ටික අඩු වෙන මේත් එක. තම මෙච්චර කලක් මේ රූපය තුල අහුවෙලා කොච්චර දුකක් විඳද කියලා තමන්ට තේරෙන ගන්නවා. මේ සමතයක් ටික කලක් යනකොට පේනතුනි මේ සාමාන්‍ය සිතුවිලි සාමාන්‍ය කුසල චේතනාවලටත් වඩා ඉහළ ගිහු මට්ටමකට හිත යනවා. සමතයට එනකොට අර රූපයේ තියෙන ඕලාරික බව තමන්ට තේරෙන ගන්නවා. ඒක තමන්ට වෙහසක් වෙනවා. තමන්ගේ හොඳ සිතුවිලි පැත්තට හැරෙනවා. තව කලක් යද්දී හිත සමාධිමත් වෙනකොට තමන් බලන්නේ මොකද්ද? ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප, පරිසම්පාද මේ කරුණවල හට ගැනීම නිරුද්ධියම දකිනවා. දකිනකොට මොකද්ද වෙන්නේ? අර සමත කමට හන තෝලාරක විදියට තේරෙනවා තමන්ට. අනේ මේකත් වෙහසක් නේද? මේ පටිපූල මනසිකාරය මේ හතර සිහි කර කර ඉන්න එක වෙහසක් නේද? මේ මරණානුස්සතිය වැඩි වීමත් වෙහසක් නේද? තවත් සංස්කාර ටිකක් නේද මේ හටගන්නේ කියලා. කම්මක්ඛය සංවතති කියන විදිහට පයෝගාවි සංඛාර කලුත් නොවන සුදුත් නොවන කර්ම මෙනෙහි කරන මට්ටමට තමන් යනවා ඊට පස්සේ. මොකද්ද වෙන්නේ? තමන්ට අර හිතේ තියෙන බර තවත් අඩු වෙලා තමාට මෙනෙහි කරන්න තියෙන්නේ දෙකයි අන්තිමට හැම වෙලේම මේ ස්කන්ධ ටික හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා. මේක මෙනෙහි කරන්න මෙනෙහි කිරීම මොකද සලකන්නේ? බාහිර නික්කේප කියලා. මෙතෙක් කලක් ඔසවාගෙන ආපු මහා බල බර දැන් රිලීස් කරන අවස්ථාව. තමන්ට තේරෙනවා කොයිතරම් වෙහසකින්ද මෙච්චර කලක් හිටියේ කියලා. අතීතයේ නිරුද්ධ වෙච්ච දේවල් ඔළුවේ තියාගෙන ඒව විවේචනය කර කර කොයිතරම් දුකද මේ වෙන්නේ කියලා තමන්ට තේරෙනවා. තමන්ට මේක තේරීමත් එක්ක මේ දිට්ඨ ධම්ම වේදනීය සුඛය ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බවත් එක්ක තමන්ට මේ ධර්මයේ රැකගෙන ආපු ධර්මීය ලෝකයට දායද කරපු ධර්මයේ සුරක්ෂිත කරපු බුදුරජාණන් වහන්සේ ගැනත් සංඝ රත්නය ගැනත් අපරිමිත ගෞරවයක් හට ගන්න වෙනතුනි. මේ ඔක්කොම දහම් කරුණ ටික මං වෙනුවෙන් නේද මේ ඉතුරු කළ තිබ්බේ? මං ලෝකේ ඉපදෙනකොට මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ ශාසනයේ ස්වාමීන් වහන්සේලා අවුරුදු 2500ක් මහා වෙහෙසකින් කටපාඩම් කරලා ජීවිත පරිත්‍යාගයෙන් මේක රැකගෙන ඇවිල්ලා පොත්පත්වල ලියලා අනේ මං එනකොට මගේ අම්මා තාත්තටත් වඩා මට ආදරෙන් වසර දහස් ගාණක් තිස්සේ මං එනකම් බලාගෙන හිටියේ නේද කියලා පුදුමිදියේ ගෞරවයක් හටගන්න පිනතුනි. ඒක දැනෙන නම් පිනතුනි අපට මේ දහමේ ආස්වාදය ලැබෙන්නට ඕන. දහම්මග මොකද්ද කියලා සුතමේ ඥාණයෙන් දැනගන්නට ඕන. ඒක නිතර නිතර චින්තාමේ ඥාණයෙන් හිතන්නට ඕන. භාවනාමේ පඥාවෙන් සමත විදර්ශනා විදියට නැවත නැවතත් මේ දහම ප්‍රගුණ කරන්නට ඕන. අන්න එහෙම ඉදිරියට ගිය පමණට පිණුතුනි අපට මේ දහමෙහි නිසි ප්‍රතිඵල ලැබෙන්නේ සහ අපි මේ දුර්ලභව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතයේහි වටිනාකම අපට සැබෑ ලෙසම තේරෙන්නේ එදාටයි. එදාට තමයි අපි ඇත්තටම අපට සලකලා තියෙන බලන් ගියාම. එතෙන්ට එනකන් අපට තේරෙනවා අපට සලකනවා කියලා අපි මෙතෙක් මොකද කරේ කියලා. අපට සලකනවා කියලා අපි කළ තියෙන්නේ ගේදර ඉඩ කඩන් ටිකක් හදනවා, දරුවෝ ටිකට උගන්වනවා. මේ ටික නේද අපි මෙතෙක් කළා තියෙන්නේ. අපි ඇත්තටම සලකලා නැහැ නේද කියලා හිතනවා. අපේ ඥාතීන්ටත් අපි සලකනවා කියලා කන්න බොන ටික ඇඳුම් පැනඳුම් ටික විතරයි නේ දීලා තියෙන්නේ. මේ දහමක් දීලා නැහැ කියලා අපට අපි ගැන දුකක් හිතෙනවා. අපේ දරුවෝ ටික, අපේ ඥාතීන් ටික මේ ධර්මයේ ලබා ගන්න අපේ දරුවෝ වෙලා තියෙන්නේ. වෙන දෙයකට නෙවෙයි. අපි ඇත්තේ මේ යුතුයකමවත් අපි කළා නැහැ. ඔබේ දරුවන් ඔබ හොයාගෙන ආවේ නිකන් නෙවෙයි. පාරමිතා පුරාගෙන අනේ මේ ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මට ලැබෙන්න කියලා. ඒ දරුව පාරමිතා පුරාගෙන ආවේ. ඒ දරුවන්ටවත් අපි මේ යුතුයකම කළා නැහැ නේ බලන් ගියාම. පින්නොතුනි මේත් එක ජීවිතවල ලොකු පරිවර්තනයක් හටගන්නවා. ඉතින් අන්නේ දහම තුළ උපරිම ලෙස තමා මේ දහම්මගේ ඉදිරියට යද්දී තමාගේ ළඟම ඥාතීන්ටත් මේ දහම දායාද කරද්දී අනිත් පැත්තෙන් පින්නොතුනි මේ තැනැත්තා සුවිශේෂී කාරණයක් සිහිපත් කරනවා. ඒ තමයි මේ දහම අනාගත පරපුරටත් දෙන්නට තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීමක් කරනවා. අතීතයේ ස්වාමින් වහන්සේලා කටයුතු කළේ එහෙමයි පින්නතනි. උන්වහන්සේලා මේ පහනේ ආලෝකය ලබාගෙන උන්වහන්සේලා නිකන් පිරිනමල ගියේ නැහැ. මේ පහන තවත් ඉදිරියට ගෙන යනට මේකට පහනට තෙල් ටික දාලා ඒ උන්වහන්සේලා නෙද්දක පියාගත්තේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ශ්‍රහතන් වහන්සේලා 500 නමක් බුදුහාඳුරගේ පිරිනිවීමෙන් තුන් මාසයක පස්සේ රැස් වෙලා අභිඥාලාභී රහතන් වහන්සේලා 500 නමක් මේ දහම පිනතුණු ඉතාම ලස්සනට පිළිවෙලට හදලා බානක ක්‍රමයට මේව පරපුරෙන් පරපුරට යන්න පුළුවන් විදියට සකස් කළ තමයි උන්වහන්සේලා පිරිනිවෙන්නේ. ඒ විතරක් නෙවෙයි දෙවෙනි ධර්ම සංගායනා පැවැත්වුවේ බුදුහාමුදුරුවෝ පිරිනම් පාල අවුරුදු 100කට පස්සේ. ඒ 100ට පස්සේ සිදුවෙච්ච දෙවෙනි ධර්ම සංගායනා පින්නතුනේ සහභාගී වෙච්ච සමහර රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා බුදුහාමුදුරුවෝ දැකපු රහතන් වහන්සේලා. අවුරුදු 220 130 140 එහෙම හාමුදුරුවෝ ඉඳලා තියෙනවා. දැන් බක්කුල හාමුදුරුවෝ අවුරුදු 260ක් ජීවත් වුණානේ. ඒ විතරක් නෙවෙයි දෙවෙනි ධර්ම සංගායනාවේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා බලලා තියෙනවා ඊළඟට සංගායනාවක් පැවැත්වෙන අවශ්‍ය කවද්ද කියලා බලලා බුදු වර්ෂ 235 36 කාලයේදී පැවැත්වෙන තුන්වෙනි ධර්ම සංගායනට අවශ්‍ය ස්වාමීන් වහන්සේලාත් නිර්මාණය කළා. එයට ආරාධනා කළ තමයි උන්වහන්සේලා පිරුණ පෑවේ. උන්වහන්සේලා බැලුවා ඊළඟට එන්න තියෙන කවුද කියලා බලලා ඒ උපද්රව තේරුම් අරගෙන දිව්‍ය ලෝකයේ සමහර දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට ආරාධනා කළා. කලින්ම ගිහිල්ලා මේ කාලේ මනුස්ස ලෝකේ පහළලා මේ කටයුතු කරන්න කියලා. උන්වහන්සේලාට ඒ ආරාධනාව කළා තමයි මේ ස්වාමින් වහන්සේලා බුදු වර්ෂ 100 දී නෙද්දක පියාගත්තේ. පින්නතුන බලන්න කොයිතරම් දුර හිතලා මේ අනාගත පරපුරක් ගැන හිතලා උන්වහන්සේලා කටයුතු කළා තියෙනවද? අපි බලන්න අපේ යුතුයකම අපි කොච්චර දුරට කළද කියලා. පින්නතින අපේ නතුලක කාර්යභාරය සිද්ධවන්නට ඕන. වර්තමානින් අපි හැටියට අපි මේ දහමෙන් ප්‍රයෝජන ගන්න ගමන් අනිත්‍ය බෞද්ධයන් කරවීම නෙවෙයි මේ කියන්නේ පින්නතුණිය. මේ දහම් පණිවිඩය ලෝකෙට අපි ගෙන යන්නට ඕන. අපට අවශ්‍ය වන්නේ මිනිසුන් බෞද්ධයන් කිරීම නෙවෙයි. අපට අවශ්‍ය වන්නේ මිනිසයන් සත්පුරුෂයන් කිරීම. මිනිසයන් දහමට නැඹුරු කරවීම. මිනිසයන් සතර සතිපට්ඨානය තුල පිහිටවීම. මනුෂ්‍යයන්ට අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන විදියට උනන්දු ඇති කිරීම අපි කරන්නට ඕන. ඒ බෞද්ධයන් වෙනදන වෙනද කියන එක ඒ කට්ටිය කතාව. අපිට ඒක අදාළ නැහැ. අපිට තියෙන්නේ එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානයත් තුළ ලෝකයේ මිනිස්සු හැසිරෙනවට හැසිරවන්නට අපි යට උනන්දු ඇති කරවන්නට ඕන. ඒ අය තමන් යුතුකම ඉදිරියට කරේ. හොඳයි අපි නුත් අපි ටික වේලාවක් අපි වැදගත් ප්‍රශ්නයක්. ඒක තමයි අපි ඇත්තෙම දැන් පුහුණු කරන්න යන්නේ. දැන් මේක අපි මුලදී සුතමයන්ෙන් අහලා දැනගත්තා. ඔව්, අහලා දැනගත්තට විතරක් මේක ඉෂ්ට වෙන්නේ නැහැ. අපි මේ ඇඩ්‍රස් එක ගත්ත විතර දැන් කලේ. ඇඩ්‍රස් එක අරගෙන ඉවරලා වටපිට බැලුවාම කොතනද කියලා පේන්නේ නැහැ අපට. ඒ ඇඩ්‍රස් එක අපි ආකාර කිහිපකින් කරනවා. එහෙකින් නෙවෙයි. ධර්ම දේශනාව තුළදීත් කෙනෙකුට මේක වෙන්න පුළුවන්. සසර ප්‍රඥා දියුණු කරපු කෙනෙකුට. ධර්ම සාකච්ඡා කරනකොටත් කෙනෙකුට වෙන්න පුළුවන්. ධර්ම සජ්ජායන කරනකොට වෙන්නත් පුළුවන්. සමහර කෙනෙක් භාවනා කරනකොට වෙන්නත් පුළුවන්. ඉතින් විමුක්ත ආයතන විදිහට මේ කරුණු කීපෙම දක්වලා තියෙනවා. විමුක්ත ආයතන පහක් තියෙනවා. ඕ ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, ධර්ම සජ්ජායනය, ධර්ම සම්මන්ත්‍රණය, ඒ වගේම භාවනාව කියලා. ඉතින් මෙන්න මේ කරුණු ඒකදී අපිට මේක වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් වෙන්නට ඕන සතිය සහ සම්පජඤ්ඤ දිනු වීම. සිහිය සහ නුවණ දිනු වීම වෙන්න ඕන මොකක් කල? ඒක බණ අහනවද? බණ දේශනා කරනවද? ධර්මයේ සජ්ජහන කරනවද? සාකච්ඡා කරනවද? භාවනාව කරනවද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. ඒ කුමන දෙයක් කරත් එකාතකින් මේ තමන්ගේ සිත සහ කය ගැන වර්තමානයේ තුල සිත තියාගන්නට ඕන. ඒක පළවෙනි පියවර. ඒකට තමයි සති නිමිත්ත විදියට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු විදියට නිතරම තමන්ගේ සිත මේ ආශ්‍රිතව තියාගන්නට ඕන. භාවනාවක් නැති වුණත් තමන් වර්තමානයේ තුල ඉන්න බව මුලදී දැනගන්නට ඕන. නැත්තම් ටෝච් එකේ හැන්ඩල් එක අතර ගන්නට ඕන. නැත්තම් අපි ටෝච් එක තැන් තැන්වල ගහ ගහ යන ටෝච් එකත් එක්කම විසිකර. ඒකේ පළවෙනි පියවර එක තමයි ටෝච් එකේ හැන්ඩල් එක අපේ අතර ගන්නට ඕන. ඒක තමයි සතිය කියලා කියන්නේ. ඊට පස්සේ ඒක අතේ තියාගෙන අවශ්‍ය තැනට අපි ફોકસ කරන්න ඕන. ඒ ફોકસ කිරීම තමයි ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප මෙන්න මේවට ගහ ගහ අපි අනිත්‍ය දුකනාත්ම විදිහට බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? එහි ප්‍රතිඵලයක් විදියට ඇසට රූපයක් දකිනකොටම තමන් දැනගන්නවා, ආ මේක වර්ණ රූපයෙන්, මේක හටගෙන, මේක සිතින් දැන් තේරුම් ගත් යුගක් කියලා. ඒකේ සංඥා වේදනා දෙක දකිනවා. දකිනවත් එක්කම ඒක හටගෙන නිරුද්ධ වුණා කියලා දකිනවා. ඒක ප්‍රඥාව. වර්තමානයේ තුල මේ ප්‍රඥාවෙන් අපි ඉන්නකොට මේ සිතුවිල්ලේ බලපෑම ඊළඟ සිතුවිල්ලට බලපානවා. වර්තමාන සිතුවිල්ල ඒ විදියටම අනාගතයට යන්නේ නැහැ. මේක එහෙම අනාගතයට යනවා කිව්වොත් ඒක නිත්‍ය සංකල්පයට යනවා. ඒක සාතර දෘෂ්ටියට යනවා. මේ වර්තමාන සිතුවිල්ල මේ විදියටම ඊළඟට යන්නේ නැහැ. මේකේ බලපෑම ඊළඟ සිතුවිල්ලට බලපානවා. එක පහනකින් තවත් පහනක් දැල්වනකොට මේ පහනේ ආලෝකය ඊළඟ පහනට යන්නේ නැහැ. මේ පහනෙන් කරන්නේ ඊළඟ පහනේ තියෙන තාපාංකය වැඩි කරන විදියට ඒකට උපකාරයක් කරනවා. එතකොට ඊළඟ පහන දැල්වෙනවා. මේ පහනෙන් මුකුත් ගියා වෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි මේ වර්තමානයේ තුල අපි මේ ධර්මයේ හල සුතමේ ඥාණයෙන් ඉන්නකොට උපරිම ලෙස සිහියෙන් නොනින් ඉන්නකොට මොකද්ද වෙන්නේ? අර වෙනද ඇසට රූපයක් දැකලා හුඟා දුර දුවපු ගතිය සිත්වල කෝටි ගාණක් ඒකත් එක ගියපුවා ටිකෙන් ටික අඩු වෙන ගන්න. වෙන දෙයක දැකලා විවේචනය කළා බැනලා මේවට හුඟක් දොර ගිහිපු එක දැන් සීලෙන් ටිකක් අඩු කරගත්තා. ඉස්සර බන්න ආපු ගමන් බැන්නනේ කටරනේ දැන් බනින්නේ නැහැ පොඩ්ඩක් සීලෙ නිසා පොඩ්ඩක් ඉන්නවා පස්සේ බනිනවා කියලා. දැන් පන්සාද සීල් ගත්තේ නැද බනින්නේ නැහැ මං කියලා ඔන්න පොඩ්ඩක් ඉන්නවා. ඊට පස්සේ තවත් ටික කලක් ගිහිල්ලා ඊට පස්සේ මම හොඳ බණක් ඇහුනේ මං පස්සෙත් බනින්නේ නැහැ කියලා ආයෙ සීල් නොගත්තත් එහෙම හිතන් ඉන්නවා. ඒ වගේ ටිකෙන් ටික අර දුවන ගති ඈතට මුලා වෙන ගති අඩු වෙලා සීලෙන් ටිකක් පාලනය කරනවා වීතික්කමන විදියට. ඊට පස්සේ තවත් ටිකක් සමාධියෙන් හොඳ කුසල සිතුවිලි මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනා ආදිය කළා. කුසලිය තුළ හුඟක් වෙලාවක් සමතිය තුළ ඉන්නවා. ඒකෙන් තව ටිකක් පාලනය කරනවා ස්කම්බනක් විදියට. තවත් එකක් විදියට සමුච්ඡේද විදියට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනකොට තවදුරටත් මේ මොහොත සමුච්ඡේදන විදියටම ප්‍රහාණය වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ ප්‍රඥාව එන්න එන්නම ප්‍රඥාවේ ආලෝකේ වැඩි වෙනවා. වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? හැම ආයතනයක් ගැනම හොඳ සිහියෙන් ඉන්නේ. ඇහැට රූපයන් දකිනකොට දැන් තමන් හොඳට සිහිය සතිපට්ඨානය පුරුදු කරපු කෙනෙක් විදියට දැන් තමන් ඇස ගැන අවබෝධයෙන් ඉන්නේ, කන ගැන අවබෝධයෙන් ඉන්නේ, නාසය, දිව, ශරීරය, මනස මේ ආයතන 6 ගැනම සැලකිලිෙන් දැන් ඉන්නේ. තවත් එනකොට සියුම්ම තවත් ගැඹුරට යනවා. ඉස්සෙල්ලා ඇසයි රූපය ගැන විතරයි හිටියේ. දැන් තවත් එක තවත් රිලීස් කරලා තවත් පුළුල්ව බලනවා. ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය වේදනාව, රූප තණ්හා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර, මේ වගේ හැම ආයතනයක් ගැනම ආකාර 10ක් තියෙනවා. අන්නේ 10ම තවත් පුළුල් කරලා බලනවා. එන්නම බලන්න අන්න ඒක තමයි ධම්මානුපස්සනාවට යනකොට වෙන්නේ. මොළේ දෙකයි ගැන ආනාපාන සතියෙන් කළා, සතර ඉරියව්ව ගැන හිටියා, අනිත් කරන කටයුතු ගැන සම්බයඤ්ඤ පබ්බෙන් හිටියා, පටිකූල මනසිකාරෙන් හිටියා, ධාතු මනසිකාරෙන් හිටියා, නව ජීවිතකෙන් හිටියා, එහෙම කළා කානුපස්සනාව වැඩුවා. ඊට පස්සේ වේදනා ගැන, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුකම සුඛ වේදනා, නිරාමිස සුව, සාමිස සුව, නිරාමිස දුක, සාමිස දුක, නිරාමිස දුක්ඛම සුඛ, සාමිස දුක්ඛම සුඛ, මේ වගේ එක එක වේදනාව ගැන දැන් බැලුවා. ඒ වේදනාවේ සමුදය බැලුවා, බෑ බැලුවා, ආධ්‍යාත්මිකේව බැලුවා, බාහිරේව ගැන බැලුවා. මේ අභ්‍යන්තර බාහිර බලන්නේ පින්නතුනේ මුල් කාලේ විතරයි. පස්සට යනකොට අභ්‍යන්තර බාහිර කතාවක් නැහැ. වෙන් කරන කෙනෙක් නැහැ, බාහිර කියලා එකක් නැහැ. ස්කන්ධ පංචකයම තමයි මුළු ලෝකයක් කියලා කියන්නේ. මුලදී අභ්‍යන්තර බාහිර වශයෙන් බැලුවේ මේ ඕලාරික ගතිය අඩු වෙන්න. අන්තිමට යනකොට තේරෙනව මොකද්ද? රෝහිතස සූත්‍රයේ දේශනා කරපු විදියට ඉමස්මින් යේම බ්‍යාමමත්තේ කලයබරේ සසඤ්ඤෙම්හි ලෝකංච පඤ්ඤපේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියන විදියට මේ මුළු ලෝකෙම පැන වෙන්නේ මෙතන එකම තැන නේද කියලා හිතෙනවා. පින්නතුනි අවසන්ට ගියාට පස්සේ මෙන්න මේ අපට වඩන්න තියෙනම සතිපට්ඨානෙම වෙන දෙයක් නෙවෙයි. පුලුවන් තරම් දුරට සතර සතිපට්ඨානෙ මහා සතිපට්ඨාන සූත්‍රය හොඳට බලන්න. බලලා එක එක කරුණ පුලුවන් තරම් පුහුණු කරන්න උත්සාහ කරන්න. ඒ මොනවා කළත් නිතරම සති නිමිත තුළ ඉන්න. එතකොට තමන් ගන්න හැම දෙයකදීම තමා මේ අර චප්පානක සූත්‍රය සඳහන් කළ විදියට සත්‍යමත් කණුවක තමන්ගේ සතිය තමන් තියාගෙන ඉන්නේ. නැත්තම් හරකගේ ලණුව අල්ලගෙන ඉන්නේ, හරක කොහෙ ගියත් කමන්නේ. ලණුව තමන්ගේ ඇතේ තියෙන. පින්නතුනි මෙන්න මේ සතිමත් බව තබා ගැනීම තබාගත්තු පමණට මොකද වෙන්නේ? හිත අර මුලාවෙන් දුවන ගතිය අඩු වෙනවා. හිතෙන් දුවන ගතිය අඩු වෙන්න මොකද වෙන්නේ? හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙච්ච පමණට තමන් අනිත්‍ය දුක අනාත්ම බලනවා. බලන පමණට ස්පර්ශ නිරෝධය වෙනවා. තමට ස්පර්ශයෙන් නිරෝධය කරන්න කියලා අපි මහන්සි ගන්න එක නෙවෙයි අපට තියෙන මේ සතිපට්ඨානය තුළ ඉන්න එක. සතිපට්ඨාන තුළ ඉන්න කෙනාට ලැබෙන ප්‍රතිඵලයක් තමයි ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ. පින්නතුනි අපි ටික වේලාවක් ඉඳ ලැබෙන හැටියට අපි භාවනා කමඨාන කීපයක් පුරුදු කරමු. හොඳයි. පින්නතුන් පහසෙන් සැහැළු ඉරියව්වක ඉන්න බලන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියලා නෙත් දෙක අපි පහළට යොමු කරගෙන තමන්ගේ ඉරියව්ව ගැන හොඳට, තමන් ඉන්න වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරන්න. තමන්ගේ දෙපයේ සිට හිස දක්වා තමන්ගේ ඉරියව්ව හොඳට සිහිපත් කරගන්න. දැන් තමන්ගේ සතිය නාසය ආශ්‍රිතව තියාගන්න. පරිමුඛං සතිය නුපට්ඨපෙත්වා කියපු විදිහට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් වෙන ආකාරයට නාසය අග හෝ උඩුතල ආශ්‍රිතව වර්තමානියත් එක්ක හිතේ තියාගන්න, හිත තියාගන්න. අතීත සිතුවිලි තමන්ට මතක් වෙන්න පුළුවන්. ඒ අනිත්‍ය කියලා බැහැර කළා. නැවත වර්තමානයේ හිත ගන්න, උත්සාහ ගන්න. නාසය ආශ්‍රිත වේ විදියටම වර්තමානයේ තුල හිත තියාගන්න ගමන් මුලින් අපි මෛත්‍රී භාවනා වඩමු. මෙතන පටන් ලෝකේ පුරාම සිටින සියලු සත්‍යයන් වෙත අපි මෙත් සිත පතුරවමු. මිනිස් ලොව සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. සතර අපායේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. දෙව්ලොව වැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. බඹලොව වැසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. අවීචී පටන් භවග්‍රය දක්වා 31 කලයක් තුල සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ මගේම දරුවන්සේ දකිමින් මායේ හැමට මෙත් සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මං හොඳට නාසය ආශ්‍රිතව තවදුරටත් සිහිය පවත්වා ගන්නවා. මං දැන් ආනාපාන සතිය වඩනටයි සූදානම් වන්නේ. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව මා හොඳින් දකිනවා. පිට වෙනකොට බව පිට වෙන බව දකිනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආනාපාන සතිය තුළ මගේ හිත හොඳට තැම්පත් කරගන්නවා මම. වර්තමානයේ තුළ මා තවදුරටත් සිහිය පවත්වා ගන්නවා. මට ලැබෙන කායික මානසික වේදනා ගැන මා ඉතාම අවධානයෙන් සිහියෙන් පසු වෙනවා. සැප වේදනාවක් එනකොට සැප වේදනාවක් බවත්, දුක් වේදනාවක් එන විට දුක් වේදනාවක් බවත්, මැදහත් වේදනාවක් ලැබෙන විට එය මැදහත් වේදනාවක් බවත් මා හොඳට සිහියෙන් නුවණින් දකිනවා. මට මේ අවස්ථාවේදී උපේක්ෂා සාගත වේදනාවක් තමයි වැඩිපුර දැනෙන්නේ. කුමන හෝ වේදනාවක් මට ලැබුණත් ඒ වේදනාව ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ නිරුද්ධ වෙන දෙයක් බව මම හොඳට දකිනවා. මා තව දුරටත් වර්තමානයේ තුලම හිත තියාගෙන ඉන්නවා. දැන් මගේ සිත ගැන මා අවධානයෙන් ඉන්නේ. සිත රාගයක් ඇති විට රාගයක් ඇති බවත්, රාගයක් නැති විට රාගයක් නැති බවත් මා හොඳට දන්නවා. මේ අවස්ථාවේදී මගේ සිත බීත රාගයි, බීත දෝසයි, බීත මෝහයි කියලා මා දකිනවා. මේ සිතත් ස්ථිර දෙයක් නෙවෙයි. ඒක නාම රූප නිසා හටගෙන නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බව මා දකිනවා. දැන් මං සිතුවිලි දෙසත් හොඳට බලනවා. මේ අවස්ථාවේදී මගේ හිතේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී කිසිදු පංච නීවරණයක් නැති බව මම හොඳට දකිනවා. මේ අවස්ථාවේදී මගේ හිතේ සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය මා දකිනවා. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්දී, සමාධි, උපේක්ඛහ කියන මේ බොජ්ජංග ධර්මයේ හිතේ වැඩෙන ආකාරය මා හොඳට දකිනවා. රූපාදී ස්කන්ධ පංචකය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. ඇස්කන්න ආසාදී ආයතන හය හැම මොහොතේම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ආකාරය දකිනවා. රූපාදී අරමුණු හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. මගේ ජීවිතය යථාර්ථය නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය අහුත්වා සම්බුතං හුත්වා නබබිසිති කියපු ආකාරයට අතීතේ නොතිබී පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම වර්තමානයේ නිරුද්ධ වන ආකාරය මා හොඳට දකිනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති. වය ධම්මානුපස්සී විහෙරති. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. සම්බේ සංඛාරා අනිච්ඡාති. සම්බේ සංඛාරා දුක්ඛාති. සම්බේ ධම්මා අනන්තාති. යදා පඤ්ඤාය පන්සති. අත නින්දෙන්දති දුක්ඛේ. ඒස මංගෝ විසුන්දියා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අපේ මෛත්‍රී භාවනාවත් සතර සතිපට්ඨානයත් ඉතාම සරලව කෙටියෙන් වඩපු අවස්ථාව. ඉතින් මේකම ඔබට තවත් දීර්ඝව සතිපට්ඨාන සූත්‍රය හොඳට බලලා තවත් පහසු විදියට තමන්ට මේක දිනු කරගන්න පුළුවන්. ඉතින් ඔබට මූලික දැනුම තියෙනවා. ටිකෙන් ටික හෝ තමා කරන වැඩ සිහියෙන් කරන්න උත්සාහ කරන්න. කායික දේවල්, මානසික දේවල් මේ හැම දෙයක්ම නුවණින් දකිමින් කරපු තරමට පින්නොතිනේ තමන්ට ප්‍රතිඵල දැක ගන්නට පුළුවන්. එත් එක්ක එන්නම තමා නිහඬ, විවේකී, සැනසිලිදායක පුද්ගලයෙක් බවට පත් වෙනවා. දිට්ඨධම්ම වේදෙනිය වශයෙන්ම තමන්ට කිය අනිසංස දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒ දකින තරමට තමන්ට මේ ගමන් මගේ වේගයෙන් යන්න ඕන කියන උත්සාහයක් දැනෙනවා. දැන් ඔබ කරන රැකියාවේ වැටු පෙන්නෙනම වැඩි වෙනවා නම්, දිනෙන් දින වැටු වැඩි වෙනවා නම් ඔබට මොකද වෙන්නේ? ඔබ උදේට පරක්කු වෙන අවදි වෙනවද? වෙනදාට වඩා කලින් අවදි වෙනවනේ. අවදි වෙලා හොඳට ඉක්මනට සෝදානම් ගලේ යන්න උත්සාහ කරනවා. ලෙඩ වුණත් නොගිලා ඉන්නේ නේද? පින්නතන ඊටත් වඩා දෙයක් ලැබෙනවා මේ ධහම තුළ. ඔබ වැඩට නොගිලා ඉන්නේ. ඔබ වැඩට යන්නේ ධර්මයේ රැකෙමින්, සති නිමිති හිත තියාගෙන, මෛත්‍රී වඩමින්, කායනපස්සනා වඩමින්, ඔබ වැඩ කරන ස්ථානය ඔබට භාවනා ශාලාවක් වෙනවා. ඔබ වාහනේ ඩ්‍රයිව් කරනකොට ඔබේ වාහනේ ඔබට භාවනා කුටියක් වෙනවා. ඔබ ව්‍යායාම කරන්න ඇවිදිනකොට ඒ ඇවිදින ගමන මග ඔබට සක්මන් මළුවක් වෙනවා. හැමතැනම පින්නතුනි ඔබට උදව් කරන්න අය බලාගෙන ඉන්නවා කියලා හිතෙනවා. ඔබට ලැබෙන අමහිරි අත්දැකීම් ඔබට ඔබේ භාවනාවෙහි ධර්මයේ ප්‍රතිඵල බලන්න ටෙස්ට් කරන්න ඔබට උදව් කරන අය කියලා ඔබට හිතෙනවා. ඔබ අකමැති රූප දකිනකොට, අකමැති ශබ්ද අහනකොට, ඒ තමයි ඔබට ඔබේ ප්‍රැක්ටිස් එක ඔබට ටෙස්ට් කරන්න තියෙන අවස්ථාව. මේ තැන්වලදී කලබල වෙන්න එපා. එවැනි අවස්ථා දවසට විනාඩියක් දෙකක් තමන්ට එන්නේ. ඒක තමන්ගේම ප්‍රතිඵලය බලන්නේ නැන අවස්ථාවක් ඒක. එතනින් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ තුළ උපරිම ලෙස සිහියෙන් ඉන්න. අන්නේ සිහියෙන් හිටපු අයගේ චරිත කතා තමයි බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙන්නේ. බන්දුල මල්ලිකාව මේ ප්‍රැක්ටිස් එකේ උපරිම හිටියා. ඒ ඉන්න අවස්ථාවේදී තමයි ආරංචියක් ආයේ මොකද්ද? ඇගේ දරුවෝ 32 දෙනා, ස්වාමියා 33 දෙනා යුද්ධයේදී මැරුණා කියලා ආරංචි ආවේ දානි බෙදමින් මෙන්න මේ දහම් තුළ ඉන්නකොට. ඔබට ඒ වගේ දේවල් නැති වුණත් යම් යම් විදිහ ආරංචි ලැබේ. අම්මා තාත්තට මොන හරි ලෙඩක් වුණා කියලා, ඒ කෙනෙක් මිය ගියා කියලා, ඥාතියෙක් යාළුවෙක් මිය ගියා, එයා අසනීපයකටපත් වුණා, අනතුරක් වුණා, මේ තොරතුරු අපට එනවා. අපේ ශරීරයටත් පරීක්ෂණ කරනකොට මෙන්න මේ වගේ ලෙඩ එනවා කියලා ඇතැම් විට වෛද්‍ය පරීක්ෂණ වලින් අනාගතයේ කියවේ නේද? දැන් මම අද මේම හොඳට බණ කියනවා, හෙට දවසේදී පිළිකාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් පින්තුනි, අන්න එතෙන්ට තමයි අපට මේ ධම තියෙන්නේ. එතනින් පැනල යන නෙවෙයි. අන්න එතන තුල උපරිම ලෙස දුකෙන් නිදහස් වෙන තමයි මේ වෙන ධමයක් අපට තියෙන්නේ. ඉතින් ඒ ධම ලැබුවා අපි හුඟක් පින්වන්තයි, වාසනාවන්තයි. ඒ තව තවත් දිනු කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, දැන් සිල් අවසන් කරන බලාපොරොත්තු වන පිනතුන්, පංචශීලය සමාදන් වීමට බලාපොරොත්තු වන පිනතුන් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි, තතියံတိ බුද්ධං සරණං ගච්ඡාමි, තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි, තතියන්ති සංඝං සරණං ගච්ඡාමි, ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි පින්තුනි, හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්හි පුණ්‍ය ඵලය අපනමින් මියගේ ඥාතියෝ දනමෝදන්ව සුවපත්ත්වවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ සියලු පින් දෙවියනුත් අනුමෝදන්ව මේ ඇත්තන්ට දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සලසා දෙත්වා. විශේෂයෙන් උපන්දිනයේ සිහිපත් කරන ඒ පින්වන්ත නෝනා මහත්මියට දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සලසේවා. දෙවියනුත් මේ පිණින් උතුමෝ නිවන් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සීල සමාධි භාවනා ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඥානසංසයෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා අනුකූල උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.